නිර්වාණ සරණයි හැම දිනාටම හැම දිනාවත් මිතම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ ඉරිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. ඉතින් අදත් සුපුරුදු පරිදි විවිධ රටවලින් අපේ කල්යාණ මිතුරන් එක්කලා තිනවා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යතුමාට ආරාධනා කරනවා සත්‍යතුමානේ අපි අල්පසාර්ථකතාවට අපට ආරම්භ ලබා දෙන්න අපි ඉන්පසු සාකච්ඡාවට නිර්වාණ සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තාම ගෞරවයෙන් එලෙසින්ම කෘතඥතා පූර්වකව මෙතිසිතින් ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේට වන්දනා කරමු, ප්‍රණිපාත කරමු කෝටි ප්‍රකෝටි වාරයක්. සත්‍ය අවබෝධය අපට කරගන්න පිළිවන් න පරේවචනාචෝරෝ මහකච්ඡානහන්තු කියන්නේ අනිත්‍යයේ තීරණ අපට අවශ්‍ය නැහැ, අනිත්‍ය කෙනෙක් ඔබ ධර්ම මාර්ගයන් නැහැ කියලා කිව්වත් ඒකින් වැඩක් නැහැ. ඔබ ධර්ම මාර්ගය යනවා කියලා කිව්වත් වැඩක් නැහැ. අත්තානංචේ යතාවේති දේවාපිනං තථාවිදින් තමන් දන්න හැටි ඒත දෙවිවරු තමන් ගැන ඒ විදිහට දන්නා කියන එක. සප්පි උජුපටිපන්න වෙලා උජුසුජු වෙලා මේ මාර්ගයේ ගියාම අපිට සත්‍ය අවබෝධය කරන්න පුළුවන්. තමන් දානික ජීවිතයේදී ප්‍රධාන කර්මස්ථානයකුත් ඒ වගේම ඒ කරන කටයුතු ක්‍රියාවලදී අවධානයකුත් සතිමත් අවධානයකුත් තියෙන්නම අවශ්‍යයි. මේක තේරෙන නිසා කියන්නේ ඒක අපිට පුළුවන් කරන්න. අපි ධර්ම සාකච්ඡාව පසුගිය සතියේ ඉතිරි කොටසක් තියෙන සූත්‍රයෙන් පාඨම කෝසල සුත්ත මහා වග්ගයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඉන් අපි කරුණ හතක් කියවා. බුදුහාරෙත්ෙන්දි කියන්න හදන්නේ කේක දේවල් අරගෙන මේක තමයි ඉහළම දේ. මේ තරාතිර්මේ තත්වේදී ඒකත් අයින් කරන්න. ඒකත් ඇලෙන්න එපා. එහෙමනම් ඊට වඩා අඩු දේවල් වලට ඇලෙන්න එපා කියන එකේ ආය කතාවක් අහන්න දෙයක් නැහැ. අර අපිට මතකද අපි කීටාගිරි සූත්‍රයේ කතා කරනකොට ඒක භික්ෂුවක් කිව්වා මේ රාත්‍රි භෝජනය ගැන බුදුහාමීට පැනෙව්වහම එයතු ඒකෙන් දුක් වුණා. ඒතකොට බුදුරජාන් වහන්සේ සූත්‍රෙන් කියන්න හැදුවේ මම නේම සංඥා නා සංඥාතන දක්වන් වහන්සේ කතා කළ කියනවා. නේම සංඥා නා සංඥාතන අපි ඒක දන්නවනේ මොකද්ද කියලා. අපේ මනසේ කොම හලාන ගියාම් තියෙන තැන මානසික තැන නිරෝධයක් නෙවෙයි මානසික තැන. එයත් අත්හරින්න කියලා කියන්නේ. එහෙනම් රාත්‍රි භෝජන අත්හරින්න කියන එක එකෙත් මොකද්ද වෙන්නේ? ඒක අහන්න දෙයක්ද කියන්නේ වගේ මේකෙත් කියන්නේ. කෝසල ජනපදයේ කෝසල රජු තම ඉහළම බලපුලුවන් කාර්යය. එයාටත් වෙනසක් තියෙනවා. වෙනස් වෙනවා. ඒ නිසා ඒකටත් ආර්ය ශ්‍රාවක ඒකටත් කල්ප කියනවා. ඊට වඩා අඩු දෙයක් තවද. ඊට පස්සේ විශ්වය ගැන කියන දසහසී ලෝක ධාතු. සහසී ලෝක ධාතේ ඒ බ්‍රහ්මයා තමල් ඉහළම එක්කෙනා ඒ තත්ත්වයකට කලකිරින්න ප්‍රදයක් වෙනස් වෙනවා. එහෙනම් ඊට වඩා අඩු තත්ත්වයන් ගැන තව කවර කතාද? ඊට පස්සේ ලෝක පරිණාමයේදී ලෝක පරිණාමයෙන්කොට විනාශ වෙනවට වඩා හොඳයි සංවර්ධනය වෙනව. මේක සංවර්ධනය වෙනකොට කවුරු තාබස්සරත්වයට යනවා. ඒ ආබස්සරත්වයේ තමයි ඉහළම තත්ත්වය. නමුත් සර දිව්‍ය ස්වභාවයේ වෙනසක් වෙනවා. නිසා ඒකටත් කලකිරෙනවා. ඊට වඩා අඩු දේවල් ගැන කුමක්ද කියලා. හතර කසිනාතන 10. ඒ පටවි කසිනන් ඒකෝ සංජානාති. එයා හඳුනා ගන්නවා මේක තමයි කසිනත්වය කියලා. පූර්ණත්වය ඒ විදිහට යන්නේ. එයින් කසින 10ට ගිහිල්ලා අපි කිව්වා ආලෝක කසිනේ එතන තියෙන්නේ. විඥාන කසිනේ ඒතර විඥාන කසිනේ තම ඉහෙළම කියලා කියන බුදුහාම එතෙන්දිත් කියනවා ඒ විදිහ සත්ව ලෝකේ ඉන්නවා ඒ විදිහට සිත පවත්ව ගන්න පුළුවන් ඇත්තු ඉන්නවා ඒ කච්චයත් වෙනස් වෙනවා එහෙනම් ඒගෙන කලකිරෙන්න ඕන ඒගෙන කලකිරෙන්න ඕන නම් ඊට වඩා අඩු තත්වයන් ගැන කවර කතාද අනිත් කසින ගැන එතකොට ඊට පස්සේ අභිභායතන අපි කතා කළා ආධ්‍යාත්මික රූප සංජීව බාහිර රූප දකින්න චූටිව පොඩි පොඩි විදිහට නැත්තම් පොඩි පොඩි දේවල් ඊළඟට ආධ්‍යාත්මික රූප සංජීව බාහිර විශාල තත්ත්වය ලස්සන දේවල් දකින්න ඒ අට අප කතා කළා කිවතර බුදුහාදෙන්ද කියන්නේ අධ්‍යාත්ම අරූප සංජී ආධ්‍යාත්මී ආධ්‍යාත්මික කියන වචනේ අපි ගැඹුරට ඉගෙන ගත්තා ආධ්‍යාත්මික කියන්නේ ස්පිරිචුවලිටි නෙවෙයි ගැඹුරින්ම මට මගේ කියලා හොයාගන්න පුළුවන් తත්වය මොකද්ද මේ తත්වය මොකද්ද මේ පංච උපාදාන ඛණ්ඩ සහිත සත්ව භාවයේ ස්වභාවය එතකොට ඒක අරූප සංඤීව ඒ తත්වය අරූප සංඤීව එතකොට මනෝ කියන එකට වෙනද ඇති ගන්න නැතුව බාහිර වශයෙන් රූපයන් දකින්න ඕදාතානි අර එක එක වර්ණයන් කියමෙත සුදු වර්ණයෙන් දකින්න ඒක තමයි ඉහළම අභිභායතන කිව්වා ඒක දිහා හිතන්න ඕන දෙයක් අපි අර ඥාන දර්ශන ගැන කතා කරනකොට කිව්වා ඥාන දර්ශන විසුද්ධි නෙවෙයි සමාධි මට්ටමිනුත් බොහොම පල්ලෙහාට ධ්‍යාන මට්ටමිනුත් බොහොම පල්ලෙහාටියෙන් තත්ත්වයක් එතෙන්දී ආලෝකය අවශ්‍ය කියලා මේ සුදු ආලෝකයේ මනසේ මවා ගන්න පුළුවන් වීම එකතකින් හරි තුන්වන නීවරණයක් හැටියට දෙන්නේ ඒ නීවරණයක් අන්ධකාරත්වයෙන් තින මිද්ද එන්නේ එක ඒකෙන් මෙදෙන්න පුළුවන් ආලෝකය මනසට ඇතුල් කරගත්තහම එහෙම ඒක මේකින් තමයි කසිනේදී නැත්නම් මේ කසිනේ නෙමෙයි අභිභායතනේදී අධ්‍යත්තං අරූප සංඤී බහිද්දා රූපානි පස්සති ඕදාතානි ඕදාතවන්නානි ඒ කියන්නේ සුදු පාට දේවල් විතර දකින්න නෙවෙයි සියල්ලම ඒ වර්ණයට ඇතුළත් කියලා හඳුනා ගන්න. බුදුහාදෙතෙන්දි කියනා තානි අභිභූය ඥානානි පස්සාමි තේවා සංඤීහිම එයාට හිතන්න පුළුවන් එයා හිතනවා ඒක මැඩපවත්වගෙන තමන්ට නතු කරගෙන අභිභායතන කියවෙකින් නතු කරගෙන එයා මනස පවත්වන්න පුළුවන් ඒවන් සංඥනෝ භික්කවේ සන්තිසත්තා ඒ විදිහයට මනස පවත්වන සත්තු ඉන්නවා බුදුහරු බොහොම කොච්චර ඒක වැදගත්ම දෙයක් ඉගෙන ගන්න බුදුහරු කියන එහෙම සත්තු ඉන්නවා ලෝකෙ ඒ මේකේ අපි මේක කියනකොට යලි යලිත් අපි අවධාරණය කළා අර විභව තණ්හාව එන්නේ නැහැ මේ පත්‍යන් දැක්කොත් එහෙම විභව දිට්ඨිය එන්නේ නැහැ උච්චේ දිට්ඨිය විභව දිට්ඨිය එන්නේ නැහැ භවතත්ත්වයන් විශාල වශයෙන් පෘතුලයි ඒ නිසා ඉතින් ඒකටත් කලකිරින්ට කියනවා ආර් කලකිරින්ට කියන්න ආරි ශ්‍රාවකයා මනස පවත්වාගෙන යන හොඳ දින් පවත්වාගෙන තථාගත යන් වහන්සේට ඇහුම්කන් දෙන්න ඒවත් අයින් කරනවා ඒකටත් තල්මඩු අයින් කරලා දානවා එහෙනම් ඊට වඩා පුංචි දේවල් ගැන කවර කතාවද ඊට පස්සේ පටිපදා හතරෙන් අපි දානවා බුදුහන් රෙතින්දි කියනවා අර සුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා තම ඉහෙළම தത്വෙදී ඒ ඒ ඒසත් ඒත්තන් ඒස් ඒවත් එහි විදියට හිතන සත්තු දිනයයන් ගිනුත් වෙනස්කම් වෙනස වෙන අයත් අන්‍ය තත්ත්වයටපත් වෙනවා ඒක ඉතා ඒ තත්ත්වයට ඇලෙන්නේ එහෙනම් ඊට වඩා පොඩි දේවල් අඩු දේවල් ගැන කවර කතාද ඊට පස්සේ සංඥා හතරක් ගැන ඒ සංඥා හතරෙන් ආකින්චන්තන සංඥාවේ ඉහළමයි කීවා ඒ ගැන කලකිරින්දි කලකින්න ආරස්සා ආවකිය. එහෙමනම් ඊට වඩා පොඩි දේවල් ගැන කවර කතා. ඒතම සාමාන්‍ය අපි කතා කළ දේ. ඊපස්සේ අද කතා කරන්න තියෙන්නේ මේ තථාගත ධර්මයෙන් නොදන්නා අය අටවෙනි එක හොඳද? ඒත දග්ගම් භික්ඛවේ භික්ඛවේ බාහිර කාණං දිට්ඨිගතානං මේ බාහිර එකෙන් තථාගත දර්ශනේ නොදන්නා හෝ ඒ කියන්නේ තථාගත දර්ශන නොදන්නා බෞද්ධ හෝ අබෞද්ධ භික්ෂු හෝ නොභික්ෂු ඕන කෙනෙක් ලාංකිකෝ අලාංකික ඕනම කෙනෙක් බුද්ධාගම ගෙනගෙන පන්සලට යන ඇත්තෝ දාන දෙන ඇත්තෝ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඇත්තෝෙන් කරලායි දාන නොදෙන ඇත්තෝ ගැන නෙවෙයි කියන්නේ. තථාගත ධර්මයේ නොදන්නා පටිච්ච සමුප්පන්නතාවයේ සමුදයේ Nirodhaය ගැන ඒකි උනුසුමවත් හිතට වැදිලා නැති කවුරුන් හෝ ඕනම කෙනි. ඒ අදහස් මතිමතාන්තර වලට වැටුණාම දර්ශන වලට වැටුණාම එයත් මෙන්න මෙහෙම හිතනවා නෝචස්සං නෝචමේෂියා මම වෙන්නෙත් නැ මේ මම කියලා සත්‍යයක් ඇත්තෙත් නැ නෝචමේෂියා මගේ කියලා දෙයකුත් මේක හොඳ ඉහළ දර්ශනයක් ඒතු නෑ භවිෂා ඒතුර් මම කියන தத்துவයක් ආයේ වෙන්නේත් නෑ උච්ඡේදය නෙවෙයි හොඳද නෙමි භවිෂති මගේ කියලා දෙයක් වෙන්නේත් නෑ ඒවන් දික්ඛිනෝ භික්ඛවේ තම් පාටිකංකං මේ විදිහට මතයක් තියෙන සංගෙන් මේක බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳ දෙයක් යෝචායම් භවේ අපටිකූලතා සාචස්සන භවිෂ්‍යති මේ භවයේ පිළිබඳ නොපිලිකුල් කමක් නොපිලිකුල් බවක් තියෙනවා නම් ඒක යාත වෙන්නේ නැහැ අපි පස්සුඟා කතා කරමු කතා කරන්නේ තේරෙනවා නම් අදහස් තියෙනවා නම් අර භවයේ අභිනන්දනයක් වෙන්නේ නෑ යාට. දෙවිනි එක යෝචායම් භව නිරෝධේ පාටිකූල්‍යතා භව නිරෝධේ ගැන පිළිකුල් බවක් ඒ කියන්නේ ඒකට අනුකූපයන්නේ වගේ දෙයක් එනවනම් ඒකේ ඒ සාත්‍යස්සන භවිෂ්‍යති. ඒකත් එයාට වෙන්නේ අර අර හිතනවා නම් මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ ඔය සක්කාය දිට්ඨි පැත්තෙන් ගිහිලා නෙවෙයි නිකන් මතයක් හැටියට ගොඩනගලා එතකොට එයාට තියෙන වාසිය තමයි භවයේ අපටිකුල්‍යතාව නොපිලිකුල්කමක් කියනවනම් ඒක නෑ භව නිරෝධේ පිලිකුල්කමක් කියනවනේ වචනේ පිල්කුල් කියනකොට මේ ශාරීරික පිල්කුල් භාවනා කියලා ගන්න එක ගැන්දෙපෑ එමක බුදුහාමුදුරගේ දේශනේ නෑ ඒක වෙන්නේ එතකොට බුදුහාමුදුරේ කියන ඒවන් දිට්ඨිනෝපිකෝ භික්ඛවි සත්සන්ති සත මේ විදිහට මතයක් ඔළුවට දාගත්ත සත්වයන් ඉන්නවා ඒවන් දිට්ඨිනම්පිකෝ භික්ඛවි සත් තං අත්ථේවඤ්ඤතත්තං අත්ති විපරිණාමු බුදුහාරු එක්තරා භික්ෂු පිරිසකට මේක කියන්නේ එතනින් ඇති සමහත් ඉතින් විවිධ මතිමතාන්තර සහිත ඒ නැත්තන් උපතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපුවා නෙවෙයි කලෙ හිටි එතකොට ජහන් කියන ඒ සත්‍යයන් ගෙත් වෙන වෙනස් වීමක් සිද්ධ වෙනවා එහෙම දැකලා ශ්‍රුතවත් අරිය ශාවක ඇත්ත ඒ ගැනත් කලකිරෙන ඒගෙන කලකිරලා අග්ගේ විරජ්‍යති ඒගෙන ඇලින්මක් වෙන්නේ නැහැ. පගේව හීනාස්මි ඉදිරියේ පල්ලහා තත්වයන් ගැන කවර කතාද කියලා කියනවා. ඒ උච්ඡේදයේ සාසතේ සහ භව තණ්හා ගැන කතා කරන්න හොඳ තරම්. කියතන හොඳද? නාමිනි කොටස. ශාන්ති භික්ඛවි ඒකෝ සමන බ්‍රා ඒකේ සමන බ්‍රාහ්මණ මේ සමහර ශ්‍රමණයෝ සහ ශ්‍රමණ නොවන ඇත්තු ශ්‍රමණයෝ විතරක් නෙවෙයි උතෝ ධ්‍යාන මාර්ග වලට යන්නේ කිමතී තියෙනවා ධ්‍යානෙම මේ ආයතන ඉහළට යන්නේ. ඒකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සමන්යන් සහ බ්‍රාහ්මණයන් පරමත්ත විසුද්ධින් පඤ්ඤාම්පේ. ඒ කට්ටේ එලි දක්වනවා මේ දෙයක් තියෙනවා කියලා. පරමාර්ථ විසුද්ධියක්, ඉහළම විසුද්ධියක් තියෙනවා කියලා පෙන්වනවා. ඒත්තු පෙන්න්නන ඒත දක්ගම් බික්කේ පරමත්ත විශුද්ධින් පඤ්ඥා පෙන්තාන. ඒ පරමාර්ථමය විශුද්ධියක් තියෙනවා කියල පෙන්න්නන ඇත් අතරේ යදිදන් සබ්බසු ආකංචඥාතන සමතික්කම්. ආකංචන් නත්තිකංචි කියලා නොකිසිවක් කියලා අර්මමී පටි සම්පන්නතාව අවබෝධ කරගෙනින් නොකිසි වර්ණම හොඳද පරම සූනතානවී. මේක නොකිසිවක් බවට ගිහිල්ලා ඒකත් පහු කරගෙන ගිහිල්ලා නේව සංඥා න අසඤ්ඤා. සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ආද සංඥාවක් තියෙන නමුත් ඒක ආය කතන්දරයක් එයාට හදන්න බ ස්ටෝරි එකක් ඉතින් පස්සේ. ඒකෙත් ඒ ආයතනෙට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසානේ අර සත්‍ය අවබෝධය කරනකොට නේව සංඥා න අසඤ්ඤා යෙත්ෙන ඉඳලා සත්‍ය අවබෝධය කරන්න බෑ කියන්නේ. විපස් ආපහු අකිංචඤ්ඤාතෙන්ට ඇවිල්ලා ඒකේ ධර්ම විපස්සනා කරනවා. අර මහතන්හා සංකේ සූත්‍රය හිම පිගින ගත්තේ. තේ තදබීඥාය ඒ ඇත්තෝ ඒක හොඳට අවබෝධ කරගෙන තස්ස සත්‍ය කිරියාය. ඒක තමන්ටම අද්දකින්ට සඳහා අද්දකීම සඳහා ධම්මං දේශෙන්ට ධර්මයේ කියලා දෙන මාර්ගයක් කියලා දෙනවා. අර රාම ඒ තත්ත්වයට තමයි ගියේ. ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ දෙවෙනි ගුරුවරයා. දෙවෙනි ගුරුවරයාගේ ගුරුවරයා. ඒ රාම උන්වහන්සේට හමු වුණේ රාමගේ ගෝලයා උද්දක තමයි එයාට හමු වුණේ. එතකොට ඒ එයන් දෙක කියලා දෙන්න පුළුවන්. බුදුහාමෙන් කියනවා ඒවන් දී නෝපිකෝ භික්කවේ සන්ති සත්ත භික්ෂුර මේ විදිහට මට අදහස් දරන මේ විදිහට පරමාස්ත විශුද්ධියක් පෙන්න සත්‍යයෝ ඉන්නවා. ඒ එහෙම කිය නැත්තන්ගේ වෙනසක් සිද්ධ වෙනවා. ඒවන් වාදී නම් කෝ භික්කවේ සත්තානං අත්තේ වන්‍ය තත්තං කට්ටි වෙනස් වෙල යන අත්ති විපරිනාම වෙන් වෙල යන වෙනස් වෙවී යන ඒවම් පස්සම් භික්ඛවේ ස්තුවාරිය ශ්‍රාවකෝ තථාගත ධර්මයේ දන්නා සුතවත් ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන අපි පසුගිය සතියේදී අපි අප මේ අහන මේ කතා කරන අප තස්මින් පිම්පි නිබ්බින්දති. ඒ தත්වය ගැන ඒ කියන්නේ නේව සංඥා න අසඤ්ඤාතනේ පරමාර්ථමේ විසුද්ධිය ඉහළම විසුද්ධිය කියලා හිතනවනම් ඒ ගැනත් කලකිරීම. තස්මින් නිබ්බින්දන්තෝ අග්ගේ විරාජ්‍යති. ඉහළම පරමාර්ථ විසුද්ධිය කියලා අනිත් අය ගැන කතා කරන ඒ රාම ප්‍රගියත්තු කතා කරපු දේ ඒ ගැනත් කලකිරෙනවා. ඒකෙන් අයින් වෙනවා විරාජ්‍යති. පගේ වෙහීනස්මතු කීදව අඩු ආකින්චඤ්ඤා ආකාසානංචයතන විඥානංචයතන ඒවගෙන කවර කතාද? එතකොට මේ අග්ගේ විරජ්‍යති පගේ වෙහීනස්මි. ඒක තමයි වැදගත්ම දේ මෙතෙන්. සම්ති භික්කවේ ඒකේ සමන බ්‍රාහ්මණ ශ්‍රමණයන්සා ශ්‍රමණ නොවන්නම් බ්‍රාහ්මණයන් ඉන්නවා. පරම ditth ධම්ම නිබ්බානම් පඤ්ඤාපෙන් ඉහළම ditth ධම්ම නිබ්බානයක් කියන්නේ මෙතෙන්දීම නිබ්බානයක් පණවනවා එකක්. එක දැන් අපි අර සම්දික්තික කාලික වගේ ඒ ගුණය නෙවෙයි. හොඳද? ඒක මතකෙ තියෙන්න ඕන. පරම ditth ධම්ම නිබ්බාන එක වෙනම දර්ශනයක් ඇටියෙට ඉදිරිපත් කරන දෙයක් වෙනම ශාස්ත්‍ර දර්ශනයක්. ඒස දග්ගම් බික්කවේ පරම ධම්ම පරම ditth ධම්ම නිබ්බානම් පඤ්ඤාපෙන්තාන. ඔන්න හොඳ දෙයක්. මේක ප්‍රකාශ කරන මං ලේසි භාෂාවට කියන්නම් ඒක. කෙනෙකුට මේ පරම ditta ධම්මා නිබ්බානේ ඉහළම නිබ්බානේ මේ තැනදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා කතා කරන ඇත්තු ඒ කතා කිරීම අතරේ ඉහළම දේ තමයි චන්නම් පස්සාතනනම් සමුදයන්ච අත්ථංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්ව අනුපාදා විමුක්. ඒ පරම දිත්ත ධම්ම නිබ්බාණය කියන එක එක්කෙනා එක එක විදිහට පනවනවා. ඔන්න දැන් උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න ඇත්තේ ඇයි කියන එකෙන්නේ මෙතෙන්. දැන් බොහෝ අය පරම දිත්ත ධම්ම නිබ්බාණයක් ගැන කතා කරනවා. දැන් බුදුහාරුහීන් සිරුවේක උන්වහන්සේගේ දේශෙන් උන්වහන්සේගේ මාර්ගයට යා කරනවා. අරත්තන්ට අනුකම්පාවෙන්. ඒ පරම දිත්ත ධම්ම නිබ්බාණය ප්‍රකාශ කරන ඇත්තන්ගෙන් අතරින් මේ පස්සායතන හයේ සමුදේ අත්තංගමේ අස්සාදේ ආදීනුවේ නිස්සරණේ යතහ භූතං විද්ධිත්ව අනුපාදා විමුක්කෝ හරියට දැනගෙන ආයතන හය අපි පාචින ආයතන හය තියෙනවානේ හොඳට ඉතල බලන්න. දැන් ආබස්සර තත්වයට යනකොට ඒ ආයතන විනාශ වෙනවද නැද්ද මොකද වෙන්නේ වගේ දේවල් හිතලා ධර්මානුකූල තේරුම් ගන්න හොඳ දේවල්. එතකොට දැන් මේ පරම දිත්ත ධම්ම නිබ්බාණය ගැන කතා කරනකොට ඒ කට්ටි කතා කරේ බොහෝ විට ලෞකිකත්වයෙන් ටිකක් උච්ඡේදවාදයට ගිහිල්ලා වාස්සමන බ්‍රාහ්මණයා බුදුහාමුදුරු ඒක අර වෙනම විදිහට ස්වාක්ඛාත ඒකෙන් ගිහිල්ලා ඒ පැත්තට තමන් වහන්සේ දේශනා කරන පැත්තට හරවගත්තා. අර්ථ කියන වචනේ හොඳ නැහැ. ඒක කියලා දෙන්න මේක මාර්ගයක් කරගත්තා. එතකොට පරම දිත්ත ධම්ම නිබ්බාණය ගැන කතා කර නැත්නම් අතරින් ඉහළම தત્ත්වය වෙන්නේ කවුරුන් හරි. දැන් එතෙන්දී බුදුහාඳුර එකෙන්ද කියන්නේ නැහැ. ඒ දර්ශන ඉහළම දර්ශනය අරත්තන්ට කියනකොට කියන භික්ෂු පිරිසට මේ ස්පර්ශායතන හය පටන් ගන්න හැටි ඒ කිවරයක් වෙන හැටි ඒ ගැන තෘප්තිය ලබන්න පුළුවන් වෙන විදිහ ඒ වගේම එක බියකරු පැත්ත ඉතින් අයින් වෙන්නත් පුළුවන් කියන තත්ත්වය. ඒකට අහුවෙල ඉන්න ඕනේ අස්සාද තියෙනවා කියලා අහුවෙල ඉන්න ඕනේ ආදීන තියෙනවා කියලා බයවෙල ඉන්න ඕනේ ඒකෙන් අයින් වෙන්න පුළුවන්. ඒ නිස්සරණයත් යථා භූතං විදිත්ව තියෙන විදිහට වෙච්ච විදිහට බලන හිතෙන් හිතලුවක් ඇදෙද මේ අනුපාදා විමුක්ඛෝ ස්පර්ශායතන මට අයිති කරගන්න බෑ කියලා ඒකෙන් නම් වෙනවා. ඒක මට අයිති කරගන්න පුළුවන් තත්වයන් නෙවෙයි. ඒක සමුදයක් තියෙන අත්හංගනයක්. එකෙන මගේ චක්කු සම්පස්සායතනෙ මට සම්බන්ධ නැහැ. ඒක හේතුඵල සහිත යන දෙයක්. දැන් මේ භූත භාවයට එන්නම වෙනවද? ස්ත්‍රී භාවයෙන් කළා, පුරුෂ භාවයෙන් කළා, බෞද්ධ භව අයින් කළා, භික්ෂුණෝ භික්ෂු භව අයින් කළා, කොහොම අයින් කළා? හුදු නිර්වත් ආර්ය ශ්‍රාවය. නිර්වත් කියලා මං කිව්වේ මානසික වාසය. ඇවිල්ලා ඒක දැක්කහම ඒකක්වත් ආයතන පාවිච්චින්ද මන ආයතනේ තමයි දැන්ට වැඩිපුරම අල්ලගෙන ඉන්නේ බව මේ මාර්ගයේ යන ඇත්තෝ හැටියට. අනේ කාය ආයතනෙන් අයින් කරන්න පුළුවන් වගේ. මේ දැන් මනෝ වලට ගොඩ ගහගෙන මනොත් එක්ක යන ටික අයින් කරන්නන්ට විදිහක් දැනගන්නත් ඕන. මනෝට ආයිබෝවන් කියන්නේ. මනෝ සම්පස්ස ආයතනෙ. එතකොට ඊළඟ පස්සේ දුහඳු මෙතෙන්දි කියනවා ඒවං වාදින්කෝ මං භික්ඛවේ ඒවං අක්ඛායෙන්. එතකොට දැන් බුදුහාමර දිත්ත ධම්ම නිබ්බාන කියන කතා කරන ඇත්තන් අතරේ උන්වහන්සේ මොකද්ද පරම දිත්ත ධම්ම නිබ්බාන කියන්නේ කියලා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයත ආයිබෝන් කියන එක මං කෙටියෙන් කිව්වේ. ඒකේ සමුදය අත්ංගමේ ආදී අස්සාද ශබ්දයේ ආදීනවේ නිස්සරණේ. ඒ නිස්සරණයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකට ආයිබෝන් කියන්න පුළුවන් ආයතන 6ට. ආයතන 6 නොවේයි මම. ඒ කියන්නේ නිවසඤ්ඤාන ආසඤ්ඤත යනකොට එයා ඒව පාවිච්චි කරන්නේ නැහැ වෙලාවට. නමුත් නිස්සරණේ දකින්නේ. ඒක නැතුවත් අර ආබස්සර තත්ත්වගෙන ආයත හිතන්නක. ඒවං වාදින් කෝම අම්මං භික්කවේ ඒවං අක්ඛයි. මෙන්න මේ විදිහේ ක්‍රමයක් කියලා දෙන මට. මේ විදිහේ කතා කරන මට ඒකේ සමන බ්‍රාහ්මණ. සමහර ශ්‍රමණයෝයි සමහර බ්‍රාහ්මණයෝයි. අසතා තුච්ඡා මුසා භූතේන අබ්භාචිකං. මට මුසා බොරුවට චෝදනාවක් කරනවා. හිස් චෝදනාවක් කරනවා. නොසිදු වෙච්ච දෙයක් ඇති අභූත කියලා කියන්නේ ඇත්තක් නොවන දෙයකින් මට චෝදනාවක් කරනවා. සමනෝ ගෝතම. ගෝතම නම් වූ මේ ශ්‍රමණයන්. ගෝතම එකට එහෙම කියන්න ශ්‍රමණ ගෞතමයන් කියලා. එහෙම චෝදනා කරනට යා මෙහෙම කියලා මෙහෙම කියනවා. යා මේ ditta dhamma nibbanayak gana katha karanne buddhahanda ditta dhamma nibbanaya kiyala kiwe kamin ætten ekata e kale ditta dhamma nibbanaya kiyum gak welata kamayat ekk inn ekak samano gotamo na kamanam parinnya kamayange purna avabodhe anga sampurna danagenima kiyala denne ne na rupam parinnyam panyapeti kiyala chodanawak karana rupayange purna danagenimak gana katha karanne න වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති වේදනාවේ සම්පූර්ණ දැන ගැනීමක් ගැන ශ්‍රමණ ගෞතමයන් කතා කරන්නේ කියලා අභූත නොසිදි වෙච්ච නැත්තම් බොරු වෙත බොරු චෝදනාවක් කරන වැරදි චෝදනාවක් කරනවා මට කියලා ඊට පස්සේ මම කියනවා න රූපානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති න වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති ඉතින් මේ තුනයි ගැන එම් කියා කාමානම් පරිඤ්ඤං කාමයන් පූර්ණව දැනගන්නේ දැන ගැනීම කියන්නේ නැහැ කියලා. රූපයන් පූර්ණව දැන ගැනීම කියන්නේ නැහැ කියලා. වේදනාවන්ගේ පූර්ණ අවබෝධය කියන්නේ නැහැ කියලා. ওই තුන ගැනයි කියන්නේ. කාම රූප වේදනා. ඊට පස්සේ බුදුහාමී ඒ බොරු චෝදනාව වෙන්නේ ඒකට. කාමානංච අහම්බික්කවේ පරිඤ්ඤම් පඤ්ඤාපේ භික්ෂුනි මම මේ කාම කියන කොටසේ එකෙන් කැමති වීම කියන කොටසේ අපි අපි අපි ලයික්ස් තියෙන අපිට එක එක දේවල්ට හිත ඇදිලා යනවා රකී ජීවත් වෙන ඒ වගේ ඉස්සල්ලි ඒකේ පූර්ණ දැන ගැනීම පූර්ණ අවබෝධය මම කියලා මම ප්‍රකාශ කරනවා වේදනානම් ච පරිඤ්ඤම් පඤ්ඤාපේ වේදනාවන් බින්දනයන් අද්දකීම් සම්පූර්ණයෙන් feelings කියන ද සම්පූර්ණයෙන් දැනගත යුතු අවබෝධ කරගත යුතු කියලා මම කියනවා. ඒතර රූප කාම රූප වේදනා කාමයන්ගේ පරිණ්‍ය පූර්ණ අවබෝධය රූපයන්ගේ පූර්ණ අවබෝධය වේදනාවන්ගේ පූර්ණ අවබෝධය දැනගත යුතුයි කියලා මම කියනවා. දිත්තේව ධම්මේ නිච්ඡාතු නිබ්බුතු සීතිබුතු අනුපාදා පරිනිබ්බානම් පඤ්ඤාමි. දිත්තේව ධම්මේ මේ ශරීරයේ සහිත ඔය සංඥා මනස පාවිච්චි කරන අතර තුර දීම නිච්ඡාතු සිහිල් වෙලා නිබ්බුතු නිවිලා සීතිබුතු අනුපාදා එකක්වත් මම කියලා සීල් කරගන්න නැතුව ලං කරගන්න නැතුව පරිණි ඒ අනුපාදා පරිනිබ්බාණය මා කියලා දෙන්නේ කියලා අනුපාදා පරිනිබ්බාණය අර ditta dhamma නිබ්බාණයක් ගැන කතා කරන ඇත්තන්ට බුදුහාමර කියන්නේ ඒතර බුදුහාමර ditta dhamma නිබ්බාණයක් ගැන නෙමෙයි කතා කරන්නේ අනුපාදා පරිනිබ්බාණයක් ගැනයි උන්වහන්සේ කතා කරන්නේ මොකද මේ උන්වහන්සේ කියන්නේ මේ ආත්ම භාවයේදී ඔයේ මේ ශරීරය ඔය නමක් එක්ක දැන් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, නිව්සීලන්තයේ, USA වල, කැනඩාවේ, ඉංගලන්තයේ අපි දැන් මේ තැන් තැන් වල දාගෙන අපි කට්ටි ඉන්නේ. ඒ කට්ටිගේ ඔය දැන් තියෙන ශරීර සහිතවම මනස සහ විඥාන සංඥා සහිත ඒ අනුපාදාපනිබ්බානේ අවබෝධ කරගන්න පුළුවන් පුළුවන් කියන හිතන අයට විතරක්. රැකියාව ස්ත්‍රී බව පුරුෂ බව ඊට බාධාවක් නෙවෙයි, පැවිදි බව ඊට බාධාවක් නෙවෙයි. මෙතනින් ඒ පඨම කෝසල සුත්ත අවසන්. ඒ කරුණු 10ක් බුදුහාමර කියලා දුන්නා. එතෙන්දි භික්ෂුන් වහන්සේලා ඒකේ සත්‍ය අවබෝධය සඳහා යොදාගත්තා කියන කර්තකතාව කියන මේ සූත්‍රයේදී අවසාන වශයෙන් සඳහන් කරන්නේ මොකක් හරි හේතුවක් ඇති විදිහට ওই 10ම මම කියන්නේ. මොකද සමහර දාර්ශනික පෞල් වලින් පැමිණිච්චත් ඔය තත්ත්වයන්ට ඉහළයි කියලා හිතන්නත් ඒ මගේ හිතවිල්ලක් විතරයි. උදාහරු ඔය 10ම කිව්වේ එකයි. මේ සත්ත්වයේ සත්ත්ව ඉන්නවා ඒකටත් කලකිරෙන්නේ. ඒ ඉහළටම අග්ගේ විරාජ්‍යත් එකක තැන් වල ගිහිලා ඉහළමකටත් කලකිරෙන්නේ. එහෙම නම් ඊට වඩා අඩු දෙයක් ගැන කල් කියන්නක දැනන්නේ ආයෙ. ඊට පස්සේ ස්පර්ශ ආයතන 6 ගැන. ඒ ස්පර්ශ ආයතන 6ට තියෙන අයිතිවාසිකම ඔප්පු ලියා ගැනීම අත්තර ගන්න. ඒක තමයි බුදුහාර කියන මගේ ලස්සන දැන් තේරෙන යන වචනයක් කිව්ව එක ධර්මයට සම්බන්ධ නැහැ කියලා හිතන්න එපා. අනුපාදා විමුක්ක පුළුවන්. අපිට මේ කරන්න පුළුවන්. මාර්ගයට අවතීර්ණ වුණොත් සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රන් වුණාට අප්‍රමාණ පිං, අපද්ධා ධර්මයන්ට කැමති අපට ධර්ම දන්න නැත්නම් ඇත්තියන් හොඳට කරුණ කියලා දෙන්න, මගෙන් ප්‍රශ්න අහන්නත් එපා, මාත් කැමති උත්තරම් කන් දෙන්න. සම්මා සම්බුදු සරණයි. ඊවන්දනීය වූ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේට, තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. බුද්ධසරණයි සතියේ අප්‍රමාණයෙන් මම හිතන පසුගිය සතියේ දේශනාවේ පඨම කෝසල සූත්‍රයේ අවසාන භාගයේ තමයි අද සත්‍ය තමාවට පැහැදිලි කරලා දුන්නේ. එතන මටත් අවසානයේදී අවසාන ඡේදවලදී කියවෙන කාම රූප වේදනා කියන කොටස් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙන කොටස් තුනේ ඒ කාලේ බුදුජනන වහන්සේ ජීවමාන වඩින්න කාලේ තිබිච්ච මතිමතාන්තර එහෙමත් නැත්නම් ඒ දර්ශනවාද හේතු කරගෙන තමයි මේ විදිහට චෝදනාවක් කරන්නක් ඇත්තේ කියලා. ඒක සමහරු කාමය පිළිබඳව ගැරහීමක්, සමහරට කාමයේ ආදීනව දකින කට්ටිය දකින ශාස්ත්‍රඥවරුන් මේ ගැන ඒකෙන් කාමෙන් නිදෙන්න යම් කිසි මාර්ගයක් කියලා දෙනවත් ඇති. ඒ වගේම මේ රූපයෙන් මිදෙන මාර්ගයක්, අරූපත්වය සම්බන්ධය කරලා ඊළඟට වේදනාව පිළිබඳවත් ගත්තාම මේ විදිහට වේදනාව පැත්තෙමුත් මිදෙන්න මාර්ගයක්, ඒ කියන්නේ తాවකාලිකව එමත් නැත්නම් අපි කියන්නේ අරූපී අවස්ථාවට ගිහින් හරි ඒ වේදනාවලින් මිදිලා ඉන්න අවස්ථාවක් ගැන සඳහන් කරන හිඳ වෙන්න ඇති කියලා ඒ තුන විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඇත්තේ කියලා පස්ව සත්‍ය සමාගම් උත්තේ පිළිබඳව දැනගන්න කැමති. හොඳයි, මම කැමති කල්යාණ මිත්‍රයින්ට එකතු වෙන්න ආරාධනා කරන්න අද සාකච්ඡාවට එකතු වෙන්න කියලා. අද කරපු විස්තරයත් අනුව, ඒ වගේම පසුගිය සතියේ කරපු විස්තරත් අනුව මේ පඨම කෝසල සූත්‍රය අස්සෙන් සාකච්ඡාවට එළබෙන්න කියලා මම පළවෙනිම චිත්‍ර රාජවක්ෂ මහත්මියට ආරාධනා කරන්න. චිත්‍ර රාජවක්ෂ මහත්මිය, දිරුවන් සර්ණයි. දිරුවන් සර්ණයි, සත්‍යජිතමය ඇතුළු හැමදෙනාටම ජයන්ත මහත්මයාර වචන දෙක පොඩ්ඩක් මතක් කරන්න. මේ සත්‍යජිතම කිව ditta ධම්ම නිබ්බාණයයි අනුපාදා නිබ්බාණයයි කියලා වගේ මට ඒක හිතට වැටුනේ මේ වචන දෙක හරියට කියලා දෙන්න පුතා. ඔව්. මතකනම් ඔබතුමාට. එහෙනම් කියන්නේ පරම දිත්ත ධම්ම නිබ්බාණය කියන එකයි. ඊට පස්සේ අනුපාදා පරිනිබ්බාණය කියන එකයි තමයි මේ වචන දෙක. හොඳයි හොඳයි හොඳයි. තිරුවන් සරණයි. ඇත්තටම ඒ ඒ ඒ කරුණු ඒ දෙක තමයි හුඟක්ම සත්‍යතුමා තේරුම් කරනකොට හිතට වැටුනේ. මේ මම හිතන්නේ එකතු කරන්නවත් දෙයක් නැති තරමට එතුමා එක අපිට හොඳට පැහැදිලි කරා. එතනදී මම හිතන්නේ අපිට ඒක තේරෙන්නේ සමා වෙලා වැරදි නම් වැරදි කරන්න ජයන්ත මහත්මයා. දැන් දිත්ත පරම දිත්ත ධම්ම නිබ්බාණය කියන එක සමත භාවනාව පැත්තෙන් ඇති වෙන ඒ සමාධියකින් ඇති වෙන දෙයක් විදියට. මොකද එතන ඇත්තටම මේ සම්මා දිට්ඨියට පැමිණීමක්ම අවශ්‍ය නැහෙනි. එහෙම නැති කෙනෙකුට වුණත් ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික දෙයක් නිසා ඒ දේ తాවකාලික නිසා වෙන්න ඕනේ. එහෙම කියන්නේ නැති අනුපාදා නිබ්බාණය කියන එක ඇත්තටම සත්‍ය දැකීමෙන් එතුමා විස්තර කර විදිහට තේරුම් ගත්තේ විදිහටයි සත්‍ය දැකීමෙන් ඇති වෙන නිසා එය ඒක විදර්ශනාවකින්ම ඇති වෙන දෙයක් විදියට. ඉතින් හුඟක් වෙලාවට මම හිතන්නේ මේ භාවනාවකින් අපි මේ දේවල් මොකද තථාගතයන් වහන්සේ කියපු කිසිම දෙයක් අපිට මේක වැරදි කියන්න බෑ, මේක කරන්න බැරි දෙයක් කියන්න බෑ. මොකද උන්වහන්සේ අපිට එහෙම දේවල් දේශනා කරලා නැති නිසා. එනිසා ඉතින් හිතට ආව එකම දේ තමයි මේ සියල්ලම අපිට පුරුදු කරලා භාවනාවේ ප්‍රඥාවෙන් දැකිය යුතුයි වගේ එක. මොකද සුත්තමය, චින්තාමය, භාවනාමය කියලා අපි ඉගෙනගෙන තියෙනවනේ. අහලා තියෙනවා, අහපු දේ හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භාවනාවක යෙදෙනකොට මේ දේවල් අත්දැකීමෙන්ම තේරුම් ගත යුතු දේවල් කියලා. ඒ නිසාම හිතෙනවා මේ අපිට කරන්න තියෙන එකම දේ සමාධිය වැඩි වීම කියලා. මොකද සමාධියට අනුග්‍රහ කරන ඒ අනුග්‍රහිත කරුණු ලබා දෙනවා නම් අපි මේ දේවල් අත්දකින්න ඕනේ කියන එක තමයි හිතට ආවේ. තෙරුවන් සරණයි. අපි අනිත් කල යන විචේතත් අහුන් කන් දීලා බලමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සවස් මහත්මිය මට තේරිච්ච විදිහට මේ මම පොඩි කරුණක් මතු කරන්න අනිත් කයන් මිත්‍යන්ටත් පුළුවන් ඒකට උදව් කරන්න කවුරුත් මේක තේරුම් ගන්න. පරම ditthadhammavadi ditthadhamma nibbana කිව්වහම ඒකෙන් තේරෙන්නේ මේ කයක් යම් කෙනෙක් කයක් දරාගෙන ඉන්නවා නම් ඒ කය මැරෙන්න කලින් කියන්නේ මේ කය අත්හරින්න කලින් නිර්වාණයට පත් වෙන ක්‍රමයක් ගැන තමයි ඒක සඳහන් වෙනවා කියලා හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් එහෙම එකක් කරනවා නම් ඒක අග්‍රමයක තමයි මේ පස් ආයතන හයේ තියෙන සමුදේ අත්ංගමේ ආස්වාදයේ ආදීනමේ නිස්සරණය යථා භූතව දැන අනු ඒ කියන්නේ විමුක් ඒක ඇලෙන්නේ නැතුව විමුක්ෂයට පත් වෙන එක කියලා. ඒ වගේම ඒ කියන්නේ ඇත්තටම අරහත්ත්වයට පත් වෙනවා නම් ඒ අරහත්ත්වයට පත් වීම හරහා අර ditta dhamma nibbana කියන එකක් ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊට එහා යන දෙයක් හැටියට ඒ කියන්නේ මේ ප්‍රතිපදා මාර්ගයේ යෙදෙනවා නම් කියන්නේ තම තමන්ගේ හැකියාව එහෙමත් නැත්නම් උත්සාහය අනුව ditta dhamma නෙවෙයි මේක අපි දන්නවා සෝතාපන්න අවස්ථාවට පත් වුණාට පස්සේ ඒකාන්තයෙන් වැඩිම වුණොත් භව හතකින් නිර්වාණය අවබෝධ කරනවායි කියලා. ඉතින් අන්න මම හිතනවා ඒකත් කියවෙනවායි කියලා අවසානයේදී මේ අනුපාදා පරිනිබ්බාණය කියන තැනදී ditth ධම්මම කියන එකමත්ම නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ මාර්ගයට පිවිසුණු කෙනෙක් එතර එනවාමයි කියන අර්ථයකට තේරෙනවා. ඒ කියන්නේ අපි අහපු දේවල් හින්දා මම හිතනවත් දන්නේ නැහැ විදිහට මම හිතනවා ඒ පිළිබඳව සාකච්ඡාවක් කරන්න පුළුවන් කියලා. හොඳයි, මම ගෞරවයෙන් යොමු වෙනවා. සේන මහත්මයා ඔබතුමා යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පින් සතිස්තු මාතත් චිත්‍ර රාජපක්ෂ මහත්මියට ඉතහොතින් මට තේරුණා මේ සූත්‍රය. ඒක මෙතන මට තේරුණේ දැන් මට මේ කියනකොට තේරෙන්නේ මේ සූත්‍රය දැන් අර බුදුහාමුදුරේ ඒකායන මාර්ගය කියන විදිහට නේද මේක යන්නේ කියන එකයි මට මේකෙන් අදහස් වුනේ. මේ හැම එකකදීම කලකිරීම ගැනයි උන්වහන්සේ දේශනා කරන්නේ එක එක මට්ටම් වලින් ඇවිල්ලා. ඒ හැම මට්ටමක්ම කියන්නේ චිත්ත මට්ටමක්ම ඒකේ කලකිරීම කියන එක මෙතනදී අදහස් කරේ මං හිතන්නේ ඒකෙන් ඉක්මවා යනවා කියන එකයි. දැන් අපි කෙසේ මඩගොඩට ගහ මඩගොඩින් පැනලා යනවා. මොකද මඩගොඩ ගාව ගන්න නැති කැමති නැති නිසා. ඉතින් ඒ වගේ ඒකෙන් ඉක්මවල යන එකයි මට හිතන්නේ මේ කලාමේ කලකිරීම කියන එක අදහස් කරේ. ඉතින් ඒවයි ඇලින් නැතුව ඒ චිත්ත මට්ටම් වලින් ඇලින් නැතුව අවසාන විසින් ආකාංචා යතනය අනේ විදිහේ ඒ මට්ටම් වලට ආපු ඇටත් කියලා තියෙන එකම දෙයයි. ඒ කිසිම මට්ටමකින් ඇලෙන්නේ නැතුව අන්තිමේදී පරම නිවාණයටම යන එක තමයි මට මේ සූත්‍රයෙන් තේරුනේ. තේරුවා සර්ණයි. මට කැමති ශාන්ති මහත්ම සම්බන්ධ වෙන්න නේද? හොඳයි දිරුක් මහත්මයා අවතුමාට යමු ඉන්න. පස්සරත් සත්‍යීතුමනි කල්යාණ මිත්‍රයන් අවසරයි හැම දිනාටම තෙරුවන් සරණයි. මම හිතන්නේ තමත් වැඩගත් සූත්‍රයක අවසාන කොටසක් අද අපි සත්‍යීතුමා අපිට පැහැදිලි කර දුන්නේ. ඉතින් බොහෝ දග ගැඹුරු කරුණු රාශියක් සාකච්ඡා වුණා. ඉතින් සම කරුණු සාකච්ඡා බලනකොට මම කල්පනා කළේ මගේ කොහොමද මේ සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මේ වෙලාවට අපු හිතවිල්ලක් දෙකක් තමයි එකක් තමයි දැන් මෙතනදී ජයන්ත මහත්තයා කිව්වා වගේ මේ ධිට්ඨ ධම්ම නිබ්බාන මේක මම හිතන්නේ කටකරුණ ඥානන්ද හැමදෙරෝ මේ බොහෝ තැන්වල ප්‍රහං කරන ඔය මේ ඒ தත්ත්වයමයි කියලා. මොකද බොහෝ අද බොහෝ අනිත් දෘෂ්ටිනි පිළිපත් කරපු ඒ ආචාර්යවරුන් ස්පර්ශයෙන් එහාට යන්න බැරි වුණා. ඉතින් කථාගතයන් වහන්සේ තමයි මේ ස්පර්ශය සම්බන්ධයෙන් මේ ස්පර්ශයේ ඇතිවීමත් ඒකේ නිරෝධයත් යටි වශයෙන් දක්වලා මේ අයතන තුළින් මේ සත්‍ය දකින්න කියන ඒ ධර්ම ඉදිරිපත් කළේ. ඉතින් මෙතනදී එක දෙයක් තමයි දැන් සත්‍යතුමා අපිට සඳහන් කළා මේ පැහැදිලි කිරීමේදී මේ අපිට දැන් මේ ආයතන වලින් ලැබෙන අත්දකින්න සැප දුක් මේවා වල අනිත්‍ය දුක් මේවා අනිත්‍ය ස්වභාවය දකීම මේ ස්පර්ශය. නමුත් දැන් අපි ඇත්තටම ප්‍රායෝගික ප්‍රතිපදාව සලකා ගත්තොත් දැන් මගේ ජීවිතේ කාලයක් තිබුණා මේවා ගැන කිසිම හැඟීමක් නැති. ඒ කියන්නේ අපි හිතමු දෙයක් නැතිනවා මේවා සම්පූර්ණයෙන්ම අර මේ ලෝකේ සම්බන්ධ කරලා ඒ පිළිපඳව සම්පූර්ණ මනස වැඩ කරනම කාලයක් තිබුණා කාලයක්. ඉතින් ඒ කාලෙ වෙනකොට මෙහෙම මේ අනිත්‍ය පැත්ත මේ වචන අහලා තියෙන්න ඇති. නමුත් ඒවා ගැන කිසිම ආකාරයක හැඟීමක් තිබුණේ නැහැ. උදේ නැගිටිනා මොකක් හරි අපි හිතමු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්නවා. ඊට පස්සේ තවත් එකක් පස්සේ යනවා. මේ ආදී වශයෙන් අර සම්පූර්ණයෙන්ම ඒක ඒ තුළම හැදිච්ච මානසික රටාවක් තිබුණේ. ඉතින් මට හිතෙන්නේ අර දැන් ඒ වගේ වෙලාවක මට හිතාගන්න බෑ කොහොමද ඒ වගේ තත්ත්වයක ඉඳගෙන එතන තිබෙන අනිත්‍යයක් දකින්න පුළුවන් කියලා. ඉතින් යම් වෙලාවක මේක තියෙන ආදීනවයක් පේන්නම වෙනවා. ඊට පස්සේ අර ඒ ආදීනව මට්ටමකට යන්න වෙනවා කියලා කියන හිතනවා මට. ඒ කියන්නේ ගොඩක් අර තියෙන ඉවෙන් ඈත් වෙන්න වෙනවා. ඒක ඇත්තීම සෑහෙන්න දුරකට කරන්න වෙනවා කියලා හිතෙනවා. මේ මේ මේ යම් තාක් දුරක හෝ අවබෝධ කරගන්න. ඉතින් ඒ ආදීනව තුලින් ආදීනව දැකීම තුලින් එවෙන් ඈත්වීම තුලින් අපිට අර චිත්‍ර මහත්මිය කියෝවාගේ මේ හිතට එන්න මේ කරදර පුළුවන් තරම් අඩු කරලා මේක නිශ්චල කර ගැනීම තුලින් යම් කිසි අවබෝධයක් දැක්කද ඊට පස්සේ පුළුවන් මේ සම්බන්ධ වෙන දේවල් පිළිබඳ ගොඩක් ප්‍රේක්ෂාවෙන් බලන්න. ඉතින් මට හිතෙන්නේ අර අර කලින් සඳහන් කළපු තත්යන් පහු වෙන්න වෙනවා කියන එක මට හිතෙනවා. ප්‍රතිපදාවේ කොටසක් වශයෙන් මොකද මේ ලෞකික ජීවිතයේ තියෙන ගොඩක් දේවල් එක කරගෙනම මං කියන්නේ මේ පැවිදි වෙන්න ඕන කියන කතාව එහෙම නෙවෙයි. නමුත් ඒවා ගොඩක් තුලින් මිදි නොමිදි දකින්න අමාරු කතියක් වගේ මේ මට මට මගේ පෞද්ගලිකව එහෙම මගේ අත්දැකීම. ඉතින් ඒක මට හිත කියන්නේ හිතන මේ සම්බන්ධ කරගෙන ඉතින් ඒ ටික තමයි මට එකතු කරන් තියෙන ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දෙවි මහත්මය බොහොම හොඳයි. අපේ ප්‍රායෝගික පැත්තත් මතක කරගන්න ඔබතුමා. සත්‍යත්මනේ ඔබතුමාට ගෞරවයෙන් යොමු වෙන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබතුමාට අනිකේවල අතරින් මේ පරම දිත්‍ය ධම්ම නිබ්බාන කියන එකත් මේ දැන් ඒ කියන්නේ අනිකුත් සමන බ්‍රාහ්මණයන් දනෝපු පරම දිත්‍ය ධම්ම නිබ්බාන කියන එකත් විභව සංස්කාරපත්තට යොමු වෙනා වගේ හැඟීමක් ඇති වෙනවා සත්‍යත්මනේ. ඒකත් ඒ අතරතුරේ පැහැදිලි කරලා දෙන්න සර්වන් සර්ණ සත්‍ය. හොඳයි. සම්මා සම්බුදු සරණයි. දැන් ඒ පරම දිත්ත ධම්ම නිබ්බාන කියන එක ඒ දිත්ත ධම්ම නිබ්බාන වාදය අර බ්‍රහ්මජාල සූත්‍රයෙන් දේශනා කළ තියෙනවා. ඒක දැන් බුදුහාම මෙතෙන්දී ඒකේ අර ගත් අන්තිම වශයෙන් මයිකයි හිතුවේ දැන් මං අට කතාවෙත් ඒක මං හිතනවා ඒ විදිහට උත්සාහ තියෙනවා ඇති කියලා මට හිතෙනවා. මං කියුවේ නැහැ තාම ඉගෙන මේ වෙනස තේරුම් ගන්නත් මොකද්ද තථාගතයන් වහන්සේ පරම දිත්ත ධම්ම නිබ්බාන කියලා කියන්නේ. දැන් ඒ දිත්ත ධම්ම නිබ්බාන වාදී කියන එක මිත්‍යා දිට්ඨිය. දැන් කෙටියෙන් කියනවා නම් සමහර අය ඒක උච්ඡේදවාදයට සම්බන්ධ කරනවා නැත්නම් භෞතිකවාදයට. ඒ දාර්ශනික දැන් මේ දේශපාලන වශයෙන් හිතලා කතා කරනවා නෙවෙයි. දැන් ඔය ජර්මනියේ හිටිය කාල් මාක්ස් කියලා මහ පුදුමාකාර මොළයක් තිබිච්ච තාර්කික දාර්ශනිකයෙක්. එතුමා කියන්න හැදූ දේ එය දිට්ඨ ධම්ම නිබ්බානයක්. ඒ කියන්නේ ඉන්ද්‍රියම් පිනවන්න මෙතනින් එහාට මොකක් වන්න පුළුවන් තරම් ඒක ගන්න මෙතෙන් මේක ඉවර වෙනවා කියන එක. එතකොට බුදුහාමුදුරුව මෙතෙන්දි මං දැන් ඒක විස්තරේ කරන්ට වෙනවා මොකද්ද බුදුහාමුදුරුව පරම මේ දිට්ඨ ධම්ම නිබ්බාන කිව්වේ කියන්නේ. ඒකේ තරම් වැදගත් වෙනවා. ඒකේ අංශ කීපයක් තියෙනවා. ඒ දිට්ඨ ධම්ම නිබ්බානේ. සමහර ඇතු මම පාලියෙම කියන්නම් සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා දිට්ඨ ධම්ම නිබ්බාන ආදා සතෝ සත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බානම් පඤ්ඤාපෙති පංචේ වත්තුයි. අර උච්ඡේදවාදයේ කියලා කිව්ව තත්ක්‍රමයකට කිව්වා වගේ මේක නිබ්බානවාදේ පස් ක්‍රමයකට. උන්වහන්සේ කියන මෙහෙම එකක් කියන්නේ. ඔන්නේ පළවෙනි එක. මම ඒක කෙටියෙන් කියන්නම්. මෙහෙම එවන් දිට්ඨි හොත් යතෝකෝ අභෝයං අත්තා මේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක පංචෙහි කාම ගුණෙහි සමප්පිතෝ සමංගී බුතු පරිචාරේ. ඒක පංචකාම ගුණයන්ගෙන් සම්පූර්ණ පිනවලා සුවපත් කරලා ඒකත් එක්ක යුක්ත වෙලා මේ බෙරයක් වෙනවා. ඒක එක කට්ටේ එකක්. අර අපි නම් මැටීරියලිසම් කියන එක භෞතිකවාදී කියලා අර මාක්ස් අර ජර්මනි ඒ මහා විද්වතා යා ඒව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හැටියට නෙවෙයි ඒ දාර්ශනික වශයෙන් ඒ කට්ටේ විදිහට ගොඩනැගුවා. ඊට පස්සේ තව කට්ටියක් තමන්‍යෝ ඒව මා අත්තිකෝ බෝ ඒසු අත්ත මේම මේකේ ආත්මයක් තියෙනවා. අත් කියන්නේ ස්ත්‍ර වශයෙන් ඇතුලේ මොකද්ද තියෙනවා යන දෙයක්. නේසෝ නත්ථීති වදා නැහැ කියලා කියන්නේ. නෝචකෝ බොහෝ අයං අත්තා ඉත්තාවතා පරම දිත්තේ ධම්ම නිබ්බානම් පත්තෝ හෝති. මෙතනින් මේ කිවර වෙන්නේ නැහැ. දිත්තේ ධම්ම නිබ්බාණයට පැමිණෙන්නේ නැහැ. ඊට හේතුවයි මේ කාම කියන ඒවා අනිත්‍යයි දුකයි විපරිණාමයි. ඒකේ හේව විපරිණාම නිසා ඒ ඇත්තන්ට මේ ශෝක දුක්ඛ දෝමන සුප්පායාස කියන වේරම මම පාලි නොකියයි ඒ විදිහටමයි කියලා තියෙනවානේ. යතෝකෝ භෝ අයම් අත්තා විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලෙහි ධම්මේ. ඒ විවිච්ඡේකින් ඒ විදිහට එකකින් අයින් වෙලා අත්මඥාණයට ඇවිල්ලා ඉන්නවා නම් ඒ විදිහට ඒක පරම ධම්ම දිට්ඨ ධම්ම පරම දිට්ඨ ධම්ම නිබ්බාණය පැමිණුවා වෙනවා කියලා. ඊළඟට ඒ කාමයන් නැති වෙන නිසා දුක වගේම මේ යෙත් හිතනවා අර දෙවෙනි ධ්‍යානයේ වගේ ඉදේටත් තිනකොට මේ වචන පාවිච්චි කිරිල්ල වචන බලත් මහා ඕලාරික බවක් තියෙනවා. ඒ නිසා දෙවෙනි එක ditta dhamma nibbana හැටියට එතන ගියාම ඒක පුළුවන් කියන්නේ ඒත්තු කියනවා. ඊළඟ හතර ඊට පස්සේ පස්වෙනි එක. ඒ විදිහට ditta dhamma nibbana දැන් අර මුලින්ම කතා කරපු කල්යාණ මිත්‍රෙක් කිව්ව යන්තයි පැත්තට ගත්ත මනස මොන විදිහට ගියත් මේ කාමයන්ගෙන් යුක්ත වූ දෙයක් තම සිතත් එක්ක යුක්ත වූ දෙයක් තම නිබ්බාණය හැටියට ඇත්තු කියන්න හදන්නේ. ඒ පහයතෝට එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්න කියන්නේ ඒක නෙවෙයි පරම දිට්ඨ ධම්ම නිබ්බාණය. ආයතන හයි පස් විශේෂයෙන්ම පස් ආයතන හයි මේ පස් ආයතන කියනකොට ඒකේ ඒ දැනට මේ පවතින සත්ව භාවය දැනට තියෙනවනේ සත්ව භාවයක් අප තුළ මේ නම් ගම් දාලා මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ දැනට. නමුත් ඒකේ පවිත්‍ර අපි කියමු පබස්සර කියලා ඒක රහු වෙන්න එපා. හරිද? ඒ ප්‍රබස්සර වූ අත් භාවයේ තුල තියෙන ඒ ලෝකයට සම්බන්ධ වෙන විදිහට මේක නාම රූප හදා ගන්න එක. ඒ ආයතන 6 ඉපදෙන දේවල් නැති වෙන දේවල් ඒකේ සමුදයක් තියෙනවා අත්ංගමයක් තියෙනවා ඒක ලෝකෙට සම්බන්ධ වුණාම මගේ තනිකම තියෙන ඒකින් මන් තනිකම නැත්තම් මන් තනි නෙමෙයි. දැන් නේව සංඥා නා සංඥාතන එකන සම්පූර්ණ තනි ලෝන්ලිනස් නෑ බයාට. දැන් අපිට වෙලා තියෙන අපි ලෝන්ලිනස් එකක් තියෙනවා මේ 6 තම අන්ති නිසා මම කොහොම හරි පස්සායතනයකට සම්බන්ධ අපි ගොරෝසු විදිහට තමයි දැන් කරන්නේ. ඇහැට, කනට, දිවට, නහයට, ශරීරයට. මනෝ කිව්වහම පරණ දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් එක්කම කැරි කැරි කියනවා. ඒ වගේම ධම්මා දාගෙන, ඉමජිනේෂන් හදාගෙන. ගොරෝසු නිදේට බුදුහාමි කියන්නේ ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා. වැදගත්ම දේ තමයි ආදීනයෙන් අපි දන්නවනේ ඒකට අහුවෙලා කෙරෙන මේ මේ නැතිල්ල, මේ කැරකිල්ල, මේ බැලපිල්ල අපිට තේරෙනවා. නිස්සරණයක් තියෙනවා. ඒ කියන්නේ නිස්සරණ කියලා කියන්නේ ඡන්දය අයින් කරන්න, මට ගාව ගන්න එක අයින් කරන්න. මේක හේතුඵල දෙයක් හැටියට දකින්නතර මේක තිබිච්ච නිසා ඉමස්මින් සති දාං හෝ. එහෙම කරපුවාම ඒකට තියෙන නිරු ඒකෙත් සම්බන්ධයෙන් කරහම බුදුහාරතින්දී හොඳටම කියන එක තමයි අනුපාදා විමුක්ඛෝ වෙනු. ඒ ආස් අත් සමුදය අත්ංගමය ආස්වාදය ආදීනවය වැදගත්ම දේනි සරණයක් තියෙනවා. ඒක යථාභූතං විදිත්වා ඒ වෙච්ච වෙච්ච විදිහට දැනගෙන අනුපාදා විමුක්ඛ මේක තමයි ඉහළම පරම දිට්ඨ ධම්ම නිබ්බානෙ. අත්තං අර අතෙන්ට අපර ඡේදත්‍යත් එක්ක එන නැත්නම් කාම ලෝකයත් එක්ක යන දිට්ඨ ධම්ම නිබ්බානයක් නෙවෙයි කියලා බුදුහාමුදුර එතෙන්දි කියන දාන්න එක තමයි ඉහළම එක. එතෙන්දි දානිත් මේකෙත්ම කියවනේ අග්ගේ විරජ්‍යති කියලා පගේ විහිනාසින් මේකෙ මෙතෙන්දි නෑ. මොකද මේකට එහා යන තත්ත්වයක් නෑ. මොකද ආයතන ඔක්කොමත් එක තියෙන සම්බන්ධතාවක් තියෙනවා. ඒසක් රූකාම පරිඥාව පරිඥා කියන්නේ පූර්ණංගෝදේ හොඳද? කාම පරිඥා, රූප පරිඥා, වේදනා පරිඥා. ඒ වචන තුන තියෙනවා. කාම, රූප, වේදනා. ওই තුනට අහුණු වුණොත් අතන අර සැබැත් ditta ධම්ම නිබ්බානේ නැත් අනුපාදා විමුක්ඛේනෝ. ඒක තමයි බුදුහාමි ditta ධම්ම නිබ්බාන වචනේ පාවිච්චි කරන්නේ. එක්තින් දින්නොත් කියන්නේ අනුපාදා පරිනිබ්බානේ සීත සීල් වල කියලා. අපි හැමදාම කියන හැටියට මම වාස්තවලයා. මම වාස්තවලයන්කොට මගේව වාස් වැඩි ඉහළ යන්නේ මැග්නට් පවර් එක අඩු වෙලා යනවා. මම අතුරුදහන් වුණාම මැග්නට් එච්චර බලගතු වෙන්නේ නැහැ. ඒක තමයි දැනගන්නට ඕන කා ආරණේ අප්‍රතිර්ණ භාෂාවෙන් කිව්වේ. ඒකට ditta ධම්ම නිබ්බානේ වාදය ගැන හිතලා බලන ද ශ්‍රමණයන් සබ්‍රා මනයන් ඒක කරන හැටි. විශේෂයෙන් ditta ධම්ම නිබ්බානේ ගැන විශේෂම කාම ලෝකිත සම්බන්ධයක තමයි හැමතිස්සම වගේ කතා කරන්නේ. මම කිව්වා දාර්ශනිකය කතා කරපු පැත්තේ කාලේ ඔය චාර වාක්‍යයන් වගේ අත්තු කිව්වේ ඒ චාරවාක දර්ශනී තියෙන වගේ යාදී. බුදුසරණ මා හිතනවා තවත් ඒ ගැන කතා කරන්න පිළිවන් නැත්තු කතා කරන්න. බුදුසරණ බුදුසරණ සත්‍යතුනි බොහොම පින් හොඳයි. ආනන්ද මහත්මයා, මහින්සංග මහත්මයා ඔබතුමාට අවස්ථාවක් තියෙනවා සුපෙන්න. හොඳයි, තෙරුවන් සරණයි සත්‍යතුමා ඇතුළු හැම දෙනාටම. අතර මට මේ අර දෙවෙනි වටේදී මගේ මුලින් අහන්න මගේ හිතේ තිබිච්ච ප්‍රශ්නේ උත්තරේ ලැබුණා. දැන් මේ ditta ධම්ම නිර්වාණය යන කියවෙනකොට මට හිතුණා සාමාන්‍යයෙන් අපි දැන් අර ඔය කියා භාවනාවක ඉන්නකොට ප්‍රථම ධානය වගේ අපි සත්‍යයන් වල ලං වෙනකොට විවිච්චව කාමෙහි විවිච්චව කුසලේ ධම්මයි පවිත්‍ත්‍ය කාංස විචාරම් විවේකයන් පීති සුඛං කියන ඒ පැත්තට යනකොට අපි සම්පූර්ණයක් අත්විඳිනවා. ඒකද කියන්නේ මේ විකල මේ මොකද විකලම නිබ්බාණි කියලා. ඉතින් එහෙම නෙවෙයි කියලා දැන් තේරුණා. නමුත් සචිත්තුමනි හරි කවුරු හරි කලින්තර කියන්නේ එතකොට එහෙම දෙයක් අත්විඳලා එහෙම දෙයක් අත්විඳීමේ ඇති වැරද්දකුත් තියෙනවද? මොකද දැන් මට හිතෙනවා ඒක ඇති වැරද්දකුත් නැහැයි කියලා මට තේරෙන හැටියට. මොකද මේ දැන් අපිට මේ කොච්චරවත් මේ ධර්ම ගැන ලොකු සාමාන්‍ය කෙනෙකුට වැඩිය ගැන නැති කෙනෙකුට මේ සැක සංකා තියෙනවනේ. ඉතින් නමුත් මෙහෙම අවස්ථාවකට අපිපත් වෙනකොට අපිට සාමාන්‍ය කෙනෙකුට හැංගෙන්න පුළුවන් එහෙම දැනෙනවා මේ බුදුහාමුදුරු කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් නේද කියන හැඟීමක් උඟක් කරලා ඇති වෙලා ඒ ධර්මයේ තියෙන ශ්‍රද්ධාව වැඩි වෙන ගතියක් ඇති වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක මං හිතන්නේ මන්දරේ මං ඒක හිතන විදිහ හරියට කියලා. ඉතින් මට හිතෙනවා අපි මේ ත්‍රිත ධම්ම සුඛ ත්‍රිත ධම්ම නිබ්බාණය වගේ එකක් ඒ ධ්‍යානයකට වගේ සමාවදිනේකට තියෙන සුඛයේ වගේකට සමාන කරත් වරදක් නැද්ද කියලාත් හිතෙනවා මට. එහෙම නිකන් අදාතක් ඉදිරිපත් කරන්න හිතුණා තිරුවන් සරණයි. හොඳයි ඒකටත් අපි පිළිතුරක් බලාපොරොත්තු වෙමු. යම් කික අදහස් ඉදිරිපත් වෙයි. හොඳයි මම බ්‍රුණ මහත්මයාට යොමු වෙන්න මම හිතන බ්‍රුණ මහත්මයාට ඒ පිළිබඳව අදහසක් කියන්නත් පුළුවන් වෙයි. ඒ වගේම අද සාකච්ඡා අවශ්‍යයෙන් යමක් පැහැදිලි කර ගන්න හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න බ්‍රුණ මහත්මයා තිරුවන් සරණයි. තිරුවන් සරණයි කියලා දෙනාටම මම පොඩ්ඩක් අද පරක්කු වෙලා සම්බන්ධ වුණේ. හැබැයි මම ඒකට ගිස්මානේ කරලා ඉතුරු හරි මම සිංහල පරිවර්තනය තමයි මේ කියුවේ. ඒකෙදි මට තේරුණ විදිය පොට්ටක් වෙනස් වගේ තමයි මට තේරුණේ. දැන් මේ කියන එකත් මට තේරුණා. දැන් අරක මම තේරුම් ගත්ත විදියත් මට පොඩ්ඩක් පහසු වුණා යම් කිසි දේවල් තේරුම් ගන්න. මේකෙදි අර කලින් මේකෙදි කලින් අර නමේ වෙනකන් කියනවා සාමාන්‍යයෙන් අර අනිත් ඔක්කොම ඉහළයි කියලා කියනවා. ඒ අයගෙත් අන්‍යතාවයක් තියෙනවා, චුතියක් තියෙනවා කියලා. ඒ හැම එක කියන්නේ ඒකත් කියන්නේ අන්‍යතාවයකට පෙරලෙනවා නියොසඤ්ඤාසඤ්ඤය තියෙනවා. අන්‍යතාවයක් තියෙනවා, චුතියක් තියෙනවා කියලා ඒ හැම එකෙතම කියනවා. එහෙම කියලා සුතවත් ආවක මේ ආරිසාවක එක්කෙනා ඒක දැන් ඇත්තට ලොකුවට අගය කරන්නේ නැහැ. ඒකෙත් ඇලෙන්නේ නැතුව ඉන්නයි කියන එක තමයි හැමතෙම කියලා තියෙන්නේ. ඒ කියන්නේ මට තේරුනේ ඕක දැන් ඔබ නිත්‍ය සංඥාව ලොකුට අල්ලගත්තු පිරිසක්කට තමයි මේ දේශනාව යන්නේ වගේ එකක් තියෙන්නේ. කොහොමද නිත්‍යයි කියලා හිතන දෙයක් තියෙනවා. ඒ නිවසඥාන සංඥාතන හරිය කියන ඒ කියන අල්ලගන්න තියෙන ප්‍රමාණය කියන්නේ කොසල් රජුරන්ගේ ඉඳන්ම ඒක ලොකුට අල්ලගත්ත දේ ඉඳන් මෙතන නිවසඥාන සංඥායතන එක හිමින් ගෙනල්ලා මහා බ්‍රහ්මයාගේ ඒක තමයි මට මේ කතාවක් අහලා තියෙනවා. මහා බ්‍රහ්මයාට මේ දැනට ගියාම බුදුහාමුදුරුව ඒ මහා බ්‍රහ්මයා වුණා කියනවා බොහොම හොඳයි මේ වැඩි එක මේක තමයි අග්‍රම තැන කියලා ධක්ම ලෝකේ මහා බ්‍රහ්මයාගේ තැන එයා නිත්‍යයි කියලා අල්ලගෙන මේ එතකොට එතනත් බුදුහාමුදුරු කියන නෑ මේකත් කවද හරි ඔයගේ චුතියක් තියෙනවා කියලා පනවන එකක් තියෙන. එතකොට එහෙම අවස්ථාවලදී ඒක එක නා ඒ අල්ලගත්තු තැන නිත්‍යයි කියලා හිතන මේ තැනක් වගේ තන නිසා ඒකට මේ නිත්‍ය සංඥාව කඩන්ඩ හදාගෙන ආපු මේ ක්‍රමවේදයක් වගේ එක තමයි මට තේරුනේ. මේ ඊට පස්සේ ඇවිල්ලා මේකේ අන්තිමට කියනවා මේ අග්‍රම කෙනා කවුද කියලා කියන විතර ඒ බුදු කෙනෙක් බුදු කෙනෙක්ව දකින්න විදිය මට නිකන් තේරෙන බුදු කෙනෙක්ව දකින්නේ කොහොමද කියන එක. ඒකට ඒ බුදු කෙනා ගැනම කියන මේකත් අග්‍රයි. මේ ඔක්කොම කරලා මේ ආත්මෙදිම ඒ කෘෂ්ණාව මේවා කරේ දැන් අනිත් හැම ක්‍රමයකම මම දැක්කේ මට මගේ දැනුම හැටියට මම වැරදි වෙන්නත් පුළුවන්. අනිත් හැම එකෙම ඒගොල්ලන්ට මේ ආත්මෙදීම ඒක ප්‍රතිඵල ගන්න බෑ. නිවසඤ්ඤාසඤ්ඤා සාධික මේගොල්ලොත් නිත්‍ය තැනකට යන්න නම් ඒගොල්ලෝ ශුතියෙන් පස්සේ තමයි නිවසඤ්ඤාසඤ්ඤා යන්න ඕනේ. මේ ආත්මෙදීම ඒ අදාළ තැනට යන්න බෑ. දැන් ධ්‍යාන වැඩුවොත්ෙන් ප්‍රඥාවකට යන්න උනත් ඒ ශුතියෙන් පස්සේ එකක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. දැන් සුඟක් කියලාට මේ දිව්‍ය ලෝකේ යන්න උනත් තින් කරන අය ඒක මේ ආත්මෙන් ශුති වෙලා තමයි ශුතියෙන් පස්සේ තමයි දිව්‍ය ලෝකෙට හරියන්නේ කියලා. එතකොට මේ ආත්මෙදීම ඒ ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමයක් ඒගොල්ලන්ගේ සිද්ධිලා නැහැ. හැබැයි සුඛ විහරණේ තියෙනවා. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයිනේ. නිත්‍ය තනන් නිත්‍ය මොකද්ද කියන එක තමයි හොයද්දී මේ දැන් මේ අය නිත්‍ය සංඥාව කඩන්ද මෙතනදී බුදුහාමර කියලා තියෙනවා වගේ තමයි තේරෙනවා. මෙහිම එකක් තිය අග්‍රම කෙනා කවුද? මේකේ අග්‍රම සත්‍යය මොකද්ද? ස්පස්සාස්තන වලට අහුවෙන්නේ නැතුව ඉන්නේ ඒක. ඒකේ කුෂ්ණාම මේ ආත්මෙදිම ධිට්ඨ ධම්ම වේදින නිසා මේ මාසිංහල පරිවර්තයෙන් තේරුම් ගත්තද එතන දැය තියෙනවා. යහත්මෙදිම නිස්තුෂ්ණා වූයේ මේ කියන එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ආත්මෙදිම එයා තෘෂ්ණාව අයින් කළා. නිර්වාණයට පත් වුණා කියලා කියනවා. ඒ අය අනුපාද පරිනිර්වාණයට පනවමි. කියන්නේ ඒ කෙනාටත් ඒ කියන්නේ බුදු කෙනාට උනත් නියත නැහැ. නිත්‍ය නැහැ කියන්නේ. නියත නැහැ කියන්නේ නිත්‍ය නැහැ කියන්නේ. ඒකෙත් ප්‍රනාමයක් තියෙන කියන වෙනස් වෙන එකක් තියෙනවා. ඒකත් ඉවරයි. වගේ එකක් මට තේරෙන ඒකෙත් පරිනිර්වාණයක් තියෙනවා. ඒ පනවමි කියලා කිය මට මන් තේරුම් ගත්තා. මම වැරදි වෙන්න පුළුවන් සමහර විට. මන් තේරෙන්නේ ඒකෙත් අර නිත්‍ය සංඥා වරන් ආපු ඒ අයත එහෙම දැස්තින ආදර කලින් මහත්මයා කිව්ව විදිහට ඒකේ සුඛියක් තියෙනවා. ඒක එතකොට ඒක අපි ආර්ය සත්‍යයන් ස්තෝතාරි ශල්ක කෙනෙක් මේ තේරුම් ගන්නකොට ඒ ධානවල ඒ තත්වයන් නිත්‍ය නැහැ කියන්නේ බුදුහමඳුර කියන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. හැබැයි ඒකම මේ හරියට ධර්මයේ තේරුම් ගත්ත නැති කෙනෙක් ඒ වගේ තැනකට ගියොත් කියන්නේ සත්‍ම ධානයේ හදේ මේ සංඥා නැසන්නේ ගියොත් වෙනම තත්ත්වයක් ඊට පස්සේ එතන තියෙනවා. ඒක සමහර අය මේ ධර්මයේ අහලා තිබ්බයි කියන එක වෙන්නේ මේ හරියට තේරුම් අවබෝධ කරගෙන තිබුණේ නැත්නම් එතන තත්ත්වය වෙනස්. ඒතකොට ශ්‍රද්ධාව වැඩි වෙන එක නෙමෙයි වෙන්නේ. නිත්‍ය සංඥාව වැඩි වෙනවා. මේ මේ ආත්මීය සංඥාව වැඩි වෙනවා. මේ දුකයි කියලා එන්නේ නැහැ, සැපයි කියලා එනවා. එතකොට තත්ත්වය වෙනස්. ඒක කලින් දැනගෙන තිබ්බනම් ඒක يعني ඒක භාවනා මේ ධ්‍යාන වලට යන අයට ඒක ලේසි තේරුම් ගන්න කියන ඉඳ තමයි බුදුහාමුදුරුව අර ඉස්ලාම් මේ සූත්‍ර මේ ධර්මයේ තේරුම් කළා දෙන්න උනත් තෝරගෙන තියෙන පිටිස බලද්දී තේරෙන ඒගොල්ලන්ට ඒක තේරුම් කරලා දෙන්න ලේසි නේද. එහෙම නැතුව දැන් මේක ඇවිල්ලා අර මේ නිත්‍යයි කියලා හදාගෙන ආපු පිරිසකට උසල පොළවේ ගැහුවා වැඩක් කරනවා. මේක අන්තිමට කියන දේවල් අහනකොට ඒක කොහොම ඒක බාරගනින්ද දන්නේ. දැන් අපිට දැන් සමාජය අපිට තේරෙන දේ තමයි කාමය ලකුවට අගේ කරන් යන පිරිසටම කාමෙන් වෙන්න වෙන ආදීනව කියනකොටම ඒගොල්ලෝ මේ කොච්චර මේ එකත් එක්ක ඒක ස්ථිර කරගන්න අනිත්‍යසත් එක ගැටෙනවාද කියන එක. දැන් මෙතන මේ කාමෙන් අයින් වෙලා මේ කාමයේ ආදීනව තේරුම් අරගෙන යන පිරිසක උනොත් අර නිත්‍ය සංඥාව අල්ල ගන්නකොට ඒ අල්ල ගන්න එක කොච්චර ලකුවට ගන්නවද? ඉතින් මේ වගේ දෙයක් අර ඒගොල්ලන්ට තේරුම් යයිද කියන එක. ඒ වගේ සමාතව තේරුම් ගන්න පහසු දැන් තමයි ඒගොල්ලෝ තර නිර්වාණයක් පරිනිර්වාණයක් ගැන මේ දන්නේ නැත්නම් ඒක සුඛිය නම් හොයන්නේ. එතකොට ප්‍රශ්නෙකුත් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ සුඛිය ඇයි මේ හොඳ නැහැ කියලා කියන්නේ වගේ. ඩාර්කි වගේ ප්‍රථම ධානයේ තියෙන සුඛිය මේ නිවසඤ්ඤාසනයේ තියෙන සුඛිය. ඒක හොඳ නැද්ද කියලා කියන්නේ හොඳ නැති මේ ප්‍රශ්නේ. මේක හොඳයි. උනාට ඒක අනිත්‍යතාවයක් තියෙනවා කියන එකක් වගේ තමයි මට තේරුනේ එහෙම කියන එක. තේරුම් ගත විදිය වැදගත් දන්නේ තේරුම් ගන්න. තරවස්සන්නේ කොරණ මහත්මයා බොහොම පිං සුරංගනී මහත්මිය ඔබතුමීට පුළුවන් ද සම්බන්ධ වෙන්න තරවස්සන්නේ නේද? හඳයි දරුවත් මහත්මයා ඔබතුමාට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ද අද සාකච්ඡාව සම්බන්ධයෙන්? සමාන ජයන්ත මහත්මයා අරගෙන ඉන්න. හොඳයි, තිරුවන් සරණයි. චන්දන මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා. චන්දන මහත්මයා. ආ, තිරුවන් සරණයි. සීල දිනාටම මට මෙහෙම අදහසක් ආවා. මේ ඉන්නකොට يعني දැන් එක එක ධ්‍යාන පළවල ධ්‍යාන අවස්ථාවල සබාගෙන ඉන්නකොට අපිට දැන් පොඩි ධ්‍යානයක් නැත්නම් අපිට ප්‍රින්සිපල් වගේ දෙයක් ආවත් අපිට ඒකෙන් ගැලවිලා යන්න බොහොම අමාරුයි. මේ වාගේ ධර්මයක් අහලා නැත්නම් මට මේ දලා මේ අවස්ථාවේදී මතක් වුණ ආලාර කාලාමතුමා. එතුමා ඒ වාගේ ධ්‍යානයකට නැත්නම් ඒ වාගේ තත්ත්වයකට පත් වෙලා නමුත් ඒක ගැන කලකිරීම කියන ධර්මය අහලා තිබුණ නැති නිසා ඒ අරූප ලෝකවල ඉපදිලා ආය එතනින් එතුමා දැන් අරූප ලෝකවල ඉන්නේ. නැත්නම් මේ ලෝකෙම ඉපදිලා බුදුහාමුදුරන්ගෙන් ආපහු බණ අහලා නිවන් යන්නත් තිබුණා නේද වාගේ අදහසක් මට ඇති වුණා. දේවන් සර්ණ සියලු දෙනාට එලන් සම්මයි බොහොම පිං. සත්‍යතුමනි පසුගිය සාකච්ඡාව මට අහන්න ලැබුණා. මේ ප්‍රතිගත කිරීම සමාවෙන්න මට සම්බන්ධ වෙන්න බැරි වුණා පෞද්ගල හේතුන් නිසා. එතෙන්දී අර අපි අනිකුත් සූත්‍ර ගත්තොත් අර අජත්තං රූප සංඤී අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති වගේ තැන්වල විස්තර වෙන කොටසක් මට ත්‍රිපිටකයේම හම්බුණා. මම අද හෙව්වා ඒක මට හොයාගන්න අවශ්‍ය වුණා. අපහසු වුණා. එතෙන්දී අජත්තං අරූපී සංඤී කියන තැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මේ සිංහල පරිවර්තනයේදී. ඒකෙන් තේරෙන්නේ එයාට රූප ධ්‍යාන ලබා ගැනීමට හැකියාවක් නැති කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඒ තරම් සිත දියුණු කරලා නැහැ රූප ධ්‍යාන ලබා ගන්න. ඒ කොටස ඒ තත්ත්වය තමයි අජත්තං අරූප සංඤී කියලා. එතෙන්දී නම් බාධා කරන්නම් මම විනීතවය මේ ඒ සූත්‍රය ගන්නට උනකද ඒ පරිවර්තනක දැනට මේ මගේ මෝඩ ඔළුවට ඒකත් අනුමත කරන්න බෑ වගේ. ඇයි එහෙම කිව්වේ කියලා, ඇයි එහෙම පරිවර්තනයක් වුණේ කියලා. ඒක අරූපත්වයේ නැතුව ගියපස්සේ නානත් සංඥා නම් අමනසිකාරා කිය එතෙන්ද පහු කරගෙන යන්නේ එහෙමනේ. එතකොට අරූප මන් දන්නේ නැහැ. හැබැයි මන් දන්නේ නැහැ එකින්ද ඒ සූත්‍රය දැනගන්නවා නම් මන් වඩා හොඳයි කියලා හිතෙනවා. බුදු සරණයි. ආ කියන්නකෝ ඒ සූත්‍රය කියන්න හොඳයි බුදු සරණයි. සොත්සෙත් හොයලා කියන සත්‍යතුමනි, එතෙන්දී මතක් වුණේ අර මීට කෙටි කාලයකට කලින් අපි සාකච්ඡා කර යන ආලෝක සංඥාව ඇති වෙනවයි කියලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ ධ්‍යාන වලට කලින් කියලා වගේ. අන්න ඒ පැත්තෙන් මට සම්බන්ධතාවයක් වගේ එකක් දැනුණ හින්දා මම ඒක මතු කරන්නත් හේතු වුණේ. මම හොයලා කියන්න කොතන දෙක තියෙන්නේ කියලා ඒ පරිවර්තනය කරලා තියෙන තරස්සත් ඉතින් පස්සේ. හොඳයි. නැවතත් මම යොමු වෙනා චිත්‍ර මහත්මිය ඔබතුමීට එක තියෙන පුළුවන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම සාදාන ආසා සිටියා. ඉතින් අපිට මෙතනදී මං හිතන්නේ තේරුම් ගන්න තියෙනවා දෙයක්. මොකද තථාගතයන් වහන්සේ අපිට පහදල දීලා තියෙනවා මේ ආයතනයන් සම්බන්ධව ගැන. ඒ උන්වහන්සේගේම වචනයෙන් අපි තේරුම් ගන්න උත්සාහයක යෙදුණොත් මේ ආයතන නිරෝධය නිබ්බානය කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ආයතන නිරෝධය කියන එක මම හිතන්නේ චූල ශුන්‍යත සූත්‍රය අපිට මතක් කරගත්තොත් ඒ නිරෝධය සිදුවෙන හැටි තියෙනවා. ඒ වගේම තවත් තැනක ඔය ආයතන නිරෝධය සිදුවෙන හැටි අපි කලින් වාක් විස්තර සහිතව තේරුම් ගත්ත සූත්‍රයක් තමයි පොට්ටපාද සූත්‍රය. ඒකේ අර සංඥා අග්‍රයට සංඥාග්ගී වෙන තැනට යනකම් අපි තේරුම් ගත්තා. මම හිතන්නේ මේ අනුපාදා පරිනිබ්බාන තත්ත්වයේදී ඒ කතා කරන්නේ යන්නේ එවැනි තත්ත්වයක් කියලා. ඒ කියන්නේ සංඥාවේ අගට ගිහිල්ලා ඒ එතනිනුත් ඒකටත් කලකිරිලා ඇත්තටම මේ සංඥාව අර එක්තරා තැනක තියෙන උන්වහන්සේගේ වචනෙන් සංඥාව ගඩක් සංඥාව උලක් සොබේ ආදී වශයෙන් ඒ එහෙම තේරුම් අරගෙන මේ සබ්බ සංඛාර සමත තත්වයට පත්වීම තමයි උන්වහන්සේ අනුපාදා පරිනිබ්බාණය කියලා තියෙන්නේ කියන එක. එතකොට අර සංඥා සහිතව අනිකුත් ශාස්ත්‍රවරුන්ගේ ගිහිපු තත්ත ගැන අපේ කල්යාණ මිත්‍ර හොඳින් අපිට තේරුම් කරලා දුන්නා. එවැනි තත්වයකදී අපි දන්නවා ඒ අය නේව සංඥා නා සංඥායතන දක්වා දීහිත දියුණු කරත් ඒ සංඥාවේ අග තථාගතයන් වහන්සේ එයිනුත් ඔබට යමක් තේරුම් ගත්තා කියන එක අපි ඒක සූත්‍ර මාර්ගයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම භාවනාවකට යොමු වුණොත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමම මේ නිරෝධය සාක්ෂාත් කිරීමයි කියන එක යම් කිසි විදිහක භාවනාවේ ප්‍රත්‍යක්ෂයකට නොපැමිණියොත්

නමුත් මේ මට අදහසක් වශයෙන් කියන්න හිතුණ ඇත්තටම මේ සංඥා විපල්ලාසය නිසා තමයි ඇත්තට මේ ඔක්කොම දේවල් වෙලා තියෙන්නේ කියලා. මේ ඇති දෙයක් නැති දෙයක් ඇති විදිහට පෙන්නන අර නිරිඳුව වගේ අර ඒ සංඥාව මම හිතන්නේ මේ තියෙනකන් අපිට මේ අපි ඇත්තටම භාවනාවෙන් කරන්නේ ඒක තමයි. මේ සංඥාව තියෙනකන් අපිට මේ අපේ මම කියන තැන හැමතිස්සෙම ඉන්නව ඇත්තටම. ඉතින් ඒ මම කියන එක අපිට ඉබේම නැති කරන්න බෑ ඇත්තටම. මේ මම හිතන්නේ අර දැන් මාත්මය කියන වගේ අපි මේ දාත් මනසිකාරය ඒ වගේ දේවල් කරන්න ඕන ඇත්තටම. මේ ඒ වගේ අදහසක් තමයි මේ මට ඇත්තටම මේ ඉදිරිපත් කරන්න හිතුනේ. මොකද මට ඒ සූත්‍රේ නම් දිගටම අහගෙන ඉන්න අමාරු වුණා. මේ මාතෙන්දි බැඳදී මගේ ඉන්ටර්නෙට් එක ඩ්‍රොප් වුණා. ඒක නිසා ඉතින් මේ ඇත්තටම මේ අපි ගොඩක් වෙලාවට මේ මම කියන දේ අල්ලගෙන ඉන්න නිසා තමයි ඇත්තටම මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම හැදුනේ කොහොමද කියන එක ඇත්තටම හොයන්න ගියාම මේ අර අපිට සාමාන්‍යයෙන් අර මම එක උදාහරණයක් මට මතකයි. මේ මම ශ්‍රවණය කරා එක දේශනාවකදී මේ අපේ ඔක්කොම මේ තාම සියුම්ම මේ තියෙන ධාතු කොටස් හරියට වැලි කොට්ටයක් රියලි වැලි කොට්ටයක් පුරවල දැන් අපි අත උස්සනකොට එහෙම අපිට පේන්නේ ඇත්තටම අත උස්සනවා වුණාට ඒක සියුම්ම බලනකොට පේන්නේ මේ ඉතා කුඩා සිදුරක් වැලි කොට්ටේ යටින් ඉතා සිදුරකින් වැලි වැක්කිරෙනවා වගේ තමයි ඒක ඇත්තට පේන්නේ කියලා. මේ වගේ මට ඇත්තටම දැන් මගේ ළඟ ඒ විස්තරය හරියටම මතක නෑ. නමුත් අර ධාතු මානසිකාරයම තමයි මම හිතන්නේ මේ මම නැති කරන්න අපිට හොඳම මේ දේ කියලා මට හිතුණා. පෙරුවන් සරණ. හරි. දිලුක් මාත්‍යා ඔබතුමාට පුළුවන් ඉස්සෙල්ලා කියන්න. තවදුරටත් අපි විත්ති ධම්ම නිබ්බාන පැත්තෙන් සාකච්ඡාව ගිලිමු. පෙරුවන් සරණ. පෙරුවන් සරණ අය. මට හිතෙන්නේ මටත් අර මේ දාන්ත මහත්මයා කියපු දේ ගැන මමත් ඔයර කලින් හිතලා තියෙනවා. මේ මොකද බොහෝ වෙලාවට අපිට සාකච්ඡාවේදී ඉදිරිපත් වෙනවා මේ ධාතු වශයෙන් බැලීම, එහෙම නැත්නම් ආයතන වශයෙන් බැලීම, එහෙම නැත්නම් පාත් පංච උපාදානස්කන්ධයන් වශයෙන්, එහෙම නැත්නම් හේතුඵල වශයෙන්. ඉතින් මේවා ප්‍රතිපදාවන් පැත්තෙන් යන විවිධ ප්‍රතිපදාවන් සම්බන්ධ ඇති වෙන්න පුළුවන්. නමුත් මටත් හිතාගන්න බෑ අවසානයේ මේ කොහොම කරත් පටිච්ච සමුප්පාදයට සම්බන්ධ වෙන ගතිය තමයි මම දකින්නේ. කොච්චර කොම් පැත්තෙන් ගියත් ඉතින් මම හිතන දාන්ත මහත්මයා කියපු කාරණේ සෑහෙන වටිනවා ඒ සම්බන්ධයෙන්. ධිට්ඨ ධම්ම සුඛ විහරණය ධිට්ඨ ධම්ම නිබ්බාන සම්බන්ධයෙන් ඉතින් මම හිතන්නේ සෑහෙන කොටසක් අපිට සත්‍යීතම විස්තර කර දුන්නා. මම ඇත්තටම කියන්නේ ඒක ගැන දැනුමක් නෑ මම. එහෙම එච්චර තත්ත්වයක් ගැන සාකච්ඡා කරන්න තරම් මට පෞද්ගලිකවම. නමුත් අර ධ්‍යාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දැන් අපිට එකක් තමයි මේ ධ්‍යාන තත්ත්වයන්. ඉතින් මම දන්නේ ඒක අඩුතක් සිරුවක් වෙනවද කියලා. මොකද ඒක එහෙම ලබාගත්ත කෙනෙක් මං දැන් දන්නේ කොච්චරක් අතහැරින්න ඕනද කියලා. ඒ වගේ තත්ත්වයකට යන්න අතහැරීමක් කොච්චරක් අතහැරීමක් තියෙන්න ඕනද කියලා. ඉතින් ඒ වගේම තමයි ඒක නිකන් ඇවිල්ලා එතන සතුට ලැබෙනවට වඩා වන්ති විඳිනවා කියන එක ඒක කාමසත්සුකයම නෙවෙයිනේ. ඉතින් ඒ වගේම තමයි එතනදී ඒක සකස් වෙන ආකාරයත් නොදැනෙන දෙයක් නෙවෙයි. සකස් වෙන ආකාරයත් පේන දෙයක්. ඉතින් ඒක බොහොම ඉහළ තත්ත්වයක් වශයෙන් මම නම් පෞද්ගලික සලකන්නේ. පෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. පෙරුවන් සරණයි බොහොම පින්. සේන මහත්මයා ඔබතුමාට එක දෙන්න පුළුවන්. සේන මහත්මයා. පෙරුවන් සරණයි. ඔව් දිට්ඨ ධම්ම පරම නිබ්බාන කියන එක මම තේරුම් ගත්තේ නම් ඒ දැන් ධ්‍යාන මට්ටමේ වගේ තියෙන මට්ටමක් කියලා. ඒ කියන්නේ සිත දියුණු කරගෙන යනකොට එන මට්ටම් වලින් පළවෙනි එක තමයි සිත මේ සහල් වෙන එක කාය පස්සති ප්‍රතිස්මේ මේ චිත්ත සම්පති වගේ කියන්නේ සහල් වෙල එක ඒ කියන්නේ ඊට පස්සේ තමයි මට හිතෙන්නේ මේ දිට ධම්ම නිබ්බාන කියන්නේ සමාධියටපත්ල සමාධියත් ඒක දියුණු වෙනකොට සමාධියේ මේ දියුණු මට්ටමක් තමයි මේ ධාන මට්ටම කියන එක මම අහලා තියෙන්නේ. ඉතින් මේ ධාන මට්ටමට එන්න සෑහෙන පුරුද්දක් ඇති කරගන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. මොකද ඒක කැඩෙන්න පුළුවන්, ධාන මට්ටමුණත් කැඩෙන්න පුළුවන්. ඉතින් මේ ධාන මට්ටම ඒක නරක එකක් නෙවෙයි. ඒක ඇති නරකක් නැහැ. නමුත් ඒක ඇති හොඳකුත් නැහැ කියන එකයි මම අහලා තියෙන්නේ. මොකද නරක නැහැ කියලා කියන්නේ ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒක හොඳයි කියලා බදාගන්න දෙයක්වත් නැහැ. මොකද ඒකත් අනිත්‍යයට පත් වෙනවා. ඒකත් ඉක්මවල ඊටත් වඩා වෙන තත්යකට පත් වී නැත්තම් මේකත් අනිත්‍ය බව දැනගෙන ඒක වෙනස් වෙන බව දැනගෙන කරගත්තේ නැත්තම් එතනින් ආයෙත් පල්ලෙහාට වැටෙන්න පුළුවන් තත්යක් තියෙන නිසා ඒකෙන්ද ඒකත් ඉක්මවල යන්න ඕනේ, ඒකත් පහු කරගෙන යන්න ඕනේ කියන එකයි මම අහලා තියෙන්නේ. ඉතින් මේ නරක ධර්ම හැටියට නම් මම හිතන්නේ ධ්‍යාන නරක ධර්ම හැටියට කොතනකවත් විස්තර කරලා තියෙනවා කියලා. නමුත් එතන ඒක නරක නෙවෙයි, ඒක වැදගත්කමක් නැහැ. නැත්නම් ඒක එතන පදිංචි වෙන්න තරම් හොඳ තැනක් නෙවෙයි කියන එක. ඊට වඩා හොඳ තැනකට පදිංචි වෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මෙතනට යන්නේ කියන එකයි මේ සූත්‍රවලින් මම තේරුම් ගත්තේ. මේකත් තරන්නම් ඊට වඩා පල්ලෙහැවත් එහෙමයි. ඒ කියන්නේ ඊට වඩා ඉහළට යන්න ඕන කියන ඒ අදිෂ්ඨානය වීර්යය ඇති කරගෙන ඒක යා යුතු කියන එකයි මේ සූත්‍රයේ කියවද්දි මට තේරුනේ. තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි. පොඩි දෙයක් මතු කරන්න කැමතියි. දැන් මේකේ අවසානයේට සාකච්ඡා සඳහන් වුණා සුඛ පරිපදා සිප්පාභිඤ්ඤා කියන කොටස ගැන. ඒ කියන්නේ මේක ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සුඛ විදිහට ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳව. එතනදී ඇත්තටම සඳහන් වෙන්නේ ධ්‍යාන පැත්තට බරව තමයි සඳහන් වෙන්නේ ප්‍රතිපදා මාර්ගය විස්තර කරනකොට. ඒ කියන්නේ සිතේ ඒකාග්‍රතාවයේ ඇති මට්ටම අනුව දහම තේරුම් කරගැනීමේ පහසෝ තියෙනවා. නිශ්චල වෙන සිත නිශ්චල වෙන නිශ්චල වෙන්න ඒ ධර්ම අවබෝධයට යෑමේ පහසෝ තියෙනවා. ඒ නිසාම වින්නෝනේ බුදුරජාන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලදී සම්මා සමාධි කියන තැනදී දේශනා කරලා තියෙන්නේ මේ බුදු දහමට අනුව ධ්‍යාන වැඩිම ඔස්සේ මේ ධර්ම අවබෝධයේ එතනින් පස්සේ තමයි සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන කොටස පැහැදිලි කරලා තියෙනවා. ඒක නිසා අපිට කොහෙත්ම බුදුදහම තුලවත් ධ්‍යාන කියන කොටස් නොසලකා හරින්න එහෙමත් නැත්නම් ඒකට අගේ අඩු කර දීමක් සඳහන් කරන්න බෑ. අනිකක් තියා බුදුරජාණන් වහන්සේගේ 15 චරණ ධර්ම වලත් අවසානයේදී තියෙන්නේ ධ්‍යාන වලට සම්බන්ධීමේ තියෙන හැකිය ඒ හැකියාව නැත්නම් ඒ දක්ෂතාවය. ඉතින් ඒක නිසා ධ්‍යාන පිළිබඳව අපි පරිස්සම් වෙන්නත් ඕනේ කතා කරනකොට. ඒවා වැඩකට නැති දේවල් නෙමෙයි. ඒවා ඇත්තටම මේ ධර්ම මාර්ගයේදී තාමත්ම අවශ්‍ය වෙනවා. ඒකයි සමත විපස්සනා කියලා කොටස් දෙකකුත් අපි ඉගෙනගන්නේ. ඒකත් එක්කම සමාවෙන ජයන්ත මහත්මයා ඉතින් බාධා කරන්නද බාධා කරාට කමන්නේ පුළුත් කාරණයක් කතාව කාලයක් ඇත්තටම ඒ ඔබතුමා කියපු එක තව පොඩ්ඩක් ඉදිරියට ගන්නවා. දැන් ඔය මේ අංගුත්තර නිකායේ ඇත්තටම තව සූත්‍රයක තියෙනවා මේ චතුක්ක නිපාතේ. දැන් ධර්ම විවිධ සාක්ෂාත් කරන ධර්ම සම්බන්ධයෙන් සමහර ඒවා කයින් අවබෝධ කරගන්න පුළුවන් ධර්ම තියෙනවා. එතකොට සතියෙන් අවබෝධ කරගන්න පුළුවන් ධර්ම තියෙනවා, ඇසෙන් අවබෝධ කරගන්න ධර්ම තියෙනවා, ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ධර්ම තියෙනවා. ඉතින් එහෙම බැලුවා මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ විවිධ දැන් අපි හිතමු සතියෙන් කිව්වහම ඉතින් එතනදි පොඩක් වෙලාවට සතියෙන් අවබෝධ කරගන්න ධර්ම කිව්වහම ඔය ධ්‍යාන තත්ත්වවලදී ඒ වගේ ලබා ගන්න ඥානය සමාලාවට සතිය පිටිපසට යවීමෙන් ලබා ගන්න අපිට කියන්න පුළුවන් කලින් ආත්මල කොහොමද තිය කියලා. දැන් ඒ වගේ දෙයක් සෑහෙන ප්‍රඥාවට යොමු වෙන ඕන බර වෙන දෙයක්. මට හිතෙන්නේ අපිට මේ ලොකුම ප්‍රශ්නේ තමයි අපි කොහෙද හිටියේ මීට කලින්, ඒ වගේ දේවල් අපිට ලොකු අවාසියක් ඒවා පේන්නේ නැති එක. ඉතින් ඒ වගේ මම කියන්න හදන්නේ ඉතින් ඒ ධ්‍යාන තත්ත්ව කියලා කියන්නේ එහෙම ගිහිල්ලා වාඩි වෙලා ඉන්න එහෙමකට වඩා ඒවා ඥානවලට සම්ප්‍රයුක්ත වෙන තැන්, ඒ සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒ වගේ වෙලාවක දැන් අපි හිතමු අපිට සතියක් දිනු වෙලා ඉන්නවනම් එහෙම අපිට බලන්න පුළුවන් දෙයක්. ඒක ප්‍රඥාවට විශාල වශයෙන් උපකාර වෙනවා. ඊළඟ දිනු වෙන ඉතියේ තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ ඒකේම දැන් ප්‍රඥාවෙන් බල සාක්ෂාත් කරගන්න ධර්මයන් වශයෙන් තමයි අන්තිමට නිබ්බාන වශයෙන් අෂ්ටව ශය කරලා එතකොට අපිටත් රහතන් වහන්සේලා දැන් අපිට සයන මහත්මයන් සංකලා වගේ ධිත්ත ධම්ම ඒ කියන්නේ අර කෙනා රහත් ඵල සමාධි වගේ දේවල් උන්වහන්සේලා සමාධිය නේ. ඉතින් ඒ தත්ත්වයන් ලැබෙන්නේ පෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. දැන් මට කරන්න අර ධිත්ත ධම්ම නිබ්බාන කතාව අපි හුඟක් කතා කළා. දැන් ඒ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරන ඒ පහේදී කියන්නේ ඒ වැදගත් වචන තියෙනවා. දැන් කාමේ සම්පූර්ණයෙන් පරිහරණය කරනවා, ඒක තමයි අවසානය කියලා හිතලා ඒක දි කියන වචනේ තමයි එත්තවතකෝ බොහෝ අයං අර්ථ. මෙන්න මෙච්චරකින් මේ ආත්මය පරම ditta ධම්ම නිබ්බාණයට පැමිණුණා පත්තෝ හෝති. ඉත්තේකේ සතෝ සත්තස්ස ඉන්න සත්වේකුගේ පවතින ආත්මයක් සහිත සත්වෙක් ඉන්නවා, එයා ditta ධම්ම නිබ්බාණයට පත් වුණා කියලා. අර එක්කෙනෙක් ඉඳලා එයා දාන ඒ අර ඒ හැලියට නැත්නම් ඒ කොටුවට දානවා. ඒ වගේ ඉන්න කෙනෙක් ඉන්නවා සතෝ සත්තස් ditta ධම්ම නිබ්බාණය. දෙවින් තනිදිත් එහෙමයි ඒ ඥානයට ගියාම යා මෙතෙන්න තම මෙතෙන් යොන්න මාගේ ආත්ම භාවය තියෙනවා. ඒ ආත්ම භාවය දැන් පරම ditta ධම්ම නිබ්බාණයට ආවා. එතෙන්දිත් කියන්නේ අර ඉතෝ ඉතේකේ සතෝ සත්තස්ස සිටින්නා වූ සත්වයකුගේ පරම ditta ධම්ම නිබ්බාණම් පඤ්ඤාපින්ති. ඒ ditta ධම්ම නිබ්බාණ එනකොට ඉන්නවා සත්වේ, එයා මේ ඉන්න මම එක්තරා තැනකට දානවා අර සුවයක් එනකොට. ඒ තත්ත්වෙට මේක වැදගත් වෙන්නේ තින්දි බුදුරජාණන් වහන්සේ අද අපි ඉගෙන ගත්තේ සමුදයන්ච පස්සාතනවල සමුදයන්ච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච. ඒ ටික දකින්න, ඒ ටික දැකීම තමයි පටිසම්පන්නතාවයේ දකින්නවා කියන්නේ. එතකොට ඒ දැකීම අර විමුක්ඛ මුකමත කරන්න එපා. මේ එක ශුන්‍යතා විද්‍ය දකින්න පුළුවන්, අනිමිත්ත හෝ අපහනිතේ දකින්න පුළුවන්, ඒක ඇරෙන්න පුළුවන්. ඒක වෙන්නේ ඕනම විදිහකට. සමහර අය දැන් සමහර සාකච්ඡාවලදී අපිට ආවා ඒක ධාතු මාත්‍රයක් හිත දැකීම නැත්නම් ධාතු භාවයේ දැකීම තුළින් ශුන්‍යතාවේ ඉබල්ලල බලන්න පුළුවන් වෙනවා. සමහර විට ශුන්‍යතාවේ දකින්න පුළුවන් වෙනවා අර ඔය කියපු හැටියට ඔය ආයතන ටික. ආයතන 6 නැත්නම් 12 නැත්නම් 18. දැන් අර සුචීමි සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ කෙක්කෙනා එක එක විදිහට දකින්න හැටි. ඒ සුචීමාන්තෝ කියන්නේ මෙහෙම ඒ එක එකන දකින් විදි තියෙනවා. කේමක සූත්‍රයෙන් කියන්නේ කේමක සූත්‍රය සුචීම නෙවෙයි කේමක සූත්‍රයේදී. එනිසා දැන් අප තේරුම් ගත යුතු වෙන්නේ මට මගේ මේ මනසනේ මනෝටික හැකන දිවන නාසයේ ශරීරයේ නෙවෙයි මේකට සම්බන්ධද මන ආයතනයක් බවට පත්ලා ඒ කොතෙන්ට සම්බන්ධ වුණොත් ද මිකන මොන ක්ෂේත්‍රය තුළද ප්‍රබුද්ධත්වයට පත්වෙන වචන එච්චර හොඳද නැත්නම් ප්‍රඥාව ලබා ගන්න මට ආලෝක උදපාදි වෙන්නේ ප්‍රඥා උදපාදි කියලා කියන්න පුළුවන් ඉන්නේ මොන ක්ෂේත්‍රයට මං ගියාද කියලා. ඒක තේරෙන අර කුසලෝ සූදෝ අර ඒ සූද සූත්‍රෙදි කියන්නේ ඒ දක්ෂ බෝසු මේ ඉසුදයාගෙන කියන මේ චෙස් ගැන කියන කතාවෙත් ඒ වගේ තමන්ට තේරෙන්න ඕන මේ මාර්ගයට අප తీරුණා මන්ට මේක ලැබෙනවා කියලා. හැබැයි එතකොට මේක ඒකට සත්‍ය ජීව දාන්න ඒ බොක්ස් එකට. මොකද දාන්න සත්‍ය ජී කියන්නේ නැති නිසා මම ශ්‍රද්ධාවන්තෙක් බවට පත් වෙනවා. තව අරයට වඩා ශ්‍රද්ධාවන්තෙක් බවට පත් වෙනවා කියන එක ඉන්නේ නැහැ. ඒ ටික තමයි තේරුම් ගන්න වෙන්නේ. මොකද ඒ සමුදේ සත්හංගමේ දැනගන්න ඕන රූපේ වේදනාවේ සංඥාවේ. ඒක තමයි ඉහළම ධිට්ඨ ධම්ම නිබ්බානයි කියලා කියන්නේ. ඒකට බුධායකට කියන අනුපදා විමුක්තිය කියලා. බුදුහාඳුරෝ ඒක කියන්නේ නැහැ. අර සතු සත්තස්ස ධිට ධම්ම නිබ්බාණං කියලා මෙන්න සත්‍යයක් එකට යනවා නෙවෙයි. වැදගත්ම දේ තමයි සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. සාස්වතයෙන් සහ උච්ඡේදයෙන් මිදෙන එතකොට. තුට් මක එහෙම බැලුවහම ඉතාම ලේසි තමාරුවල තියෙන්නේ. එක තාම තමන්ගේ උස්මට වඩා තමන්ට ළඟයි මේක. මේ සැබෑ සත්‍ය කියන එක උස්මට වැඩිය ළඟයි අපට. සංඥාවට වැඩිය ළඟයි. සංඥාවත් ඇවිල්ලා සමුදයක් අත්සංගමයක් තියෙන දෙයක්. එක්ස්පීරියන්ස් කරන ගතිය, දැනෙන ගතිය නැත්නම් වේදනාවටත් වඩා ළඟයි. වේදනාවත් ඇවිල්ලා යන දෙයක් නිසා ඒසොට අත්හැරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මේ දැන් කතා කරනකොට ධ්‍යාන ඒවා සම්මා සමාධි නමුත් ඒක නතර වෙන තැනක් නෙවෙයි. අර වන්දනීය වූ ශරීරයේ තායිබෝංකි ඒ උත්තරමයන් වහන්සේ කියේ හැමතිස්සෙම පලංචීවා ගේ හදන පලංචි පලංචී පදිංචි වෙන්න අවශ්‍ය නැහැ. පලංචී පදිංචින්ට අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒක තේරුම් ගත්තාම තේරෙනවා සතු සත්තස්ස කියන වචන ඉගෙන ගත්තාම හොඳයි. ඒකෙන් තමයි වාදයක් ගොඩනගන්නේ. වාදය කියලා කියන්නේ මතය. දර්ශනයක් ගොඩනගන්න හදන එක. මෙහෙම කෙනෙක් ඉන්නවා, ඉන්න එක්කන තවතනකට දානලා හදනවා. සුකේත වඩාසු බුදුහාම කියන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන කියන මේ පංච කන්දය උපාදානත්වයට පත් කරගත්ත ගමන්ම දුක් රැසක් එයා වට කරගන්න. මේ සත්ව භාවයේ තියෙන මූලිකම ධාතු මාත්‍රය තමයි මම එතන ධාතු මාත්‍රකේ ඒ පංචක්ඛන්ධය තමයි තියෙන මූලිකම தත්ති. ඒක තණ්හා කියන ගතියෙන් රූප ඒ තණ්හා කාම තණ්හා වෙන්න පුළුවන් භව තණ්හා විභව තණ්හා වෙන්න පුළුවන් භව තණ්හා වේදී තම ඒ අර ditta dhamma nibbane සමහරතෙන් වලට අහු වෙන්න වෙන්නේ ඒ නිසා ඒකෙන් තමයි මම මාව නිර්මාණය කරන්නේ මේ පුද්ගල භාවය ගිනියන්ට පුළුවන් එකක් කියලා නිර්මාණය කරනවා. හැබැයි මේක තේරුම් ගත්තහම අර වඩා සීල ඉන්ද්‍රිය සංවර වගේ දේවල් වලට එන්නේ කරුණාව මෛත්‍රිය දයාව හින්දා ලෝකෙට උදව්වක් කරන්න. ඒක එනවා ඊට පස්සේ. ඒ නිසා ඒ බුදුහාමුදුරෙන් සමහර කල්‍යාණ මිත්‍රන්ගේ ඇහිච්ච නිසා කියන්නේ දැන් බුදුහාමුදුරේ නිසා තමයි කියන්නේ අර සාමුක්ඛංශික දේශනාවක් උන්වහන්සේට තියෙනවා කියලා දාන කතාවෙන් පටන් ගන්න දෙන්න දෙන්න දෙන්න තමන්ගේ කාලයේ ශ්‍රමේසා ධනෙ දෙන්න ලෝකේ වෙනුවෙන් උදව් ලෝකයට දෙන්න තව සත්තු ප්‍රජාවක් ඉන්නවනේ කම්ම හේතුවෙන් දුක් විඳින්නේ නැත් දෙනවා කියනකොට ඒ හිඟන්නකොට බත් ටිකක් දෙනවාට වඩා හොඳයි දෙන එක හොඳයි ඊට වඩා හොඳයි දීම කියන එකේ වටිනාකම පුරුදු කරන එක. එයාට කියන්නේ කාට හරි දෙන්න කියලා. මොකද කම්ම විපාකයි අයින් කරන්න. කම්මේ නරක කර්මයි අයින් කරන්න ධම්මේද කියලා දෙන්න ඕනේ. ඒ වගේ දන් දෙන්නට ඕනේ. ඊට පස්සේ දාන කතා, සීල කතා, ඒ නිසා සග්ග කතා වෙනවා. හොඳ උප්පත්තියක් එනවා. මේ සත්ත්ව භාවය අවාසනාවන්ත දුක්ඛිත වෙන්නේ. හැබැයි ඊට පස්සේ උන්වහන්සේ කාමනාං ආදිනෝ ලං කරගන්න දේවල් වඩා බිය කරුයි. මොකක් ලං කරගත්තත් බිය කරුයි කියන එක. කාමයේ ආදීන ඕකාරං සංකිලේසං. ඒක පහත් ගතිය, ඒක තියෙන කිලස් යන ගතිය. ඒක මගේ සත්ත්ව භාවය විනාශ කළා දානවා. ඒ නිසා ඒ අත්දැකීම අප දන්නවනේ. ඊට පස්සේ නික්කම්ම ආනිසංසය අයින් වෙන එකේ වාසියක් තියෙනවා. එහෙම කියලා ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් පමණක් උරුම විශේෂ වෙන ඒ දුකට හේතුව නිරෝධස මග්ග කියලා දෙනවා. එතකොට එයාට තේරෙනවා මාර්ගය කොහොමද යන්නේ කියලා. අනුපුබ්බ පටිපදාවක් තියෙන එකයි. ඒ නිසා අපද මාර්ගය දන්නවා නොකරන බවක් තමයි අප මන් දන්න අනිත් අය තුළ මා පිළිබඳව කියනවා නොකරන බව තාම තියෙනවා. හැමතිස්සෙම නොකරන බවක්. නමුත් නිබ්බානත්තේ සතහාගත භාවය අපට තේරෙනවා. අපි හරි පාරේ ඉන්නේ කියන එක තේරෙනවා. ලෞකික සම්මාදිට්ඨි එක්කම ලෝකෝත්තර සම්මාදිට්ඨි තේරුම් ගන්න වෙනවා. පුළුවන් මේක කරන්න. ඒක තේරෙන හොඳටම මේක පුළුවන් කරන්න කියලා. අර විමුක්ති සූත්‍රය ගැන අපි වෙන දවසේ සාකච්ඡා කරමු. කි බොහෝ දේ කතා කරන්න තියෙනවා. එතන කී පරිවර්තනයේ දුන්නේ ඇයි කියන එක නම් මාදා ප්‍රාමයෙන් හිතන්න බෑ. එක තර්කයක් ඉන්නේ අර රූපවචර වලට කලින් ඒකේ රූපී අරූපී බව ගැන කියපු නිසා වෙන්නදී ඒ නිසා තමයි අපි කිවි නොකිසිවක් කියලා දෙනවා කියලා. දැන් අපි කිවි ධාතු මාත්‍යක් කියලා. ඒ ධාතු මාත්‍ය බව තියෙනවා. ධාතු මාත්‍ය බව තේරුනහම අහවලා කියන ඉමේජ් එකක් එන්නේ නැතිකමක් කියනවා. ඒකට අරූප සංඥා කියන එක දැම්මනම් අත්තකතාචාරින් වහන්සේලා එහෙම දාන්නේ දැන් මාර්ගයත් එක්කම යමු අපි මාර්ගයත් එක්කම යමු එතකොට රස විඳින්න පුළුවන් සිතියම බලනවා වගේ අපි ජීජේ තැන් වල සිතියම බලනවා වගේ කියයි බුදුසරණ බුදුසරණ කල්යාණ මිත්‍රණට බොහොම පිං හැමෝම විශේෂයෙන් අර ඥානගෙන විවිධ පැති වලින් කියපු එකගෙන බොහොම පිං සිද්ධ වෙනවා තවතුන් දේවා එක එක මාර්ගයෙන් අපට මේකේ රස විඳින්න පුළුවන් වෙනවා. අපි සාරිපුත්තම වෙන්න ඕනේ, උප්පලවන්නාලම වෙන්න ඕනේ, බිම්බලා පජාපතිලම වෙන්න ඕනේ, ආනන්ද කාශ්‍යපලම වෙන්න ඕනේ. ඒ වගේ වෙන්නත්ද? මේ මාර්ගයේ ගෞරවයෙන් පිළිඅරගෙන වෙන්න අප කෙනෙකුත් නෑ. නමුත් අප බවට පත් වුණාම හරි, සාදීන වුණාම හරි. පජ්ජේන කත්තේන අත්තනා පරිනිබ්බානගතෝ විතින්න කංකු තමන් තම පාර කපා ගන්න. ඒකෙන් තම සැකදුරු වෙන්නේ. මේක බලන්නම වෙනවා ඉතින්. මේකේ චලනයන් මේකේ නිර්වාණය මේකේ අවාසිදායක තත්ත්වය ශාරීරියක් අගේ කරන්න බැරි තත්ත්වය කෙනෙක් තේරෙනවා ඉතින්. ශාරීරිය ආව හැටි අපි දන්නවානේ. ඉන්න කලින් මොකද්ද තියෙන්නේ? ඒ වගේව දැනගන්න ඕන. තව අවුරුදු 20ක්වත් ඉඳී දන්නේ. පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ආයතන පටලාභිය කුමක් වෙයිද? බුදුසරණයි, කල්යාණ මිත්‍රණාට පින් දලුවත් මහත්මයාටත් බොහෝම පින් සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රෙකුට කළා දුන්නා. සත්‍යමයි මනං අපි කාල වේලාවත් සැලකලා බලලා අද සාකච්ඡාව නිමා කරමු ලබන සතියේ සමෝන බලාපොරොත්තු වෙනවා සර්මයි හන්දනා නේ බුද්ධ සරණයි ලබන සතිය සිත් එකක් පොතින වෙසක් දවස් නිසා දැන්ට මට ඇත්තේ මේවා තියෙනවා නමුත් ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙනවා. මේ වෙනසා ලබන සත්‍ය අපි ගයාවේ හුදකලා කතා අඩු කරලා සිද්ධාර්ථ හිටියා වගේ කල්යාණ මිත්‍රෙක් හැටිය අපි සිද්ධාර්ථ පිටපස්සෙන් හරකෙකුට හරි මවා වෙලා වාදෙලා අපි අපදියා බලමු. විසක් දවසේ නෙන්නේ සම්මා සම්බුදු සරණයි අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් අධිෂ්ඨාන ඉෂ්ට සද්ධි විමුක්ති කඩ වැඩි මේ ජීවිතේ මේ භවයේ මේ ශිර දරා පෝෂණය කර කාන්තාව සුවපත් වේවා මෑණියන් නිරෝගී වේවා පියානන්ද පරම යහපතම දකිත්වා සසර වතරන තුරු උදාර ගති පෙතුම් මෙති කල්යාණ මිත්තන් කල්යාණ මිතුරයන් පමනක්ම සුඛ ලැබේවා සුගති සම්පත් මෙහි වේවා සද්ධාව වීරය සතිය සමාධිය හා ප්‍රඥාව ක්‍රමයෙන් මොහු කුරා ගොස් අපේ සුවය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයන් නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ සීලය ඉන්ද්‍රිය සම්මරේ සමාධිය හා ප්‍රඥාව තුළින් ප්‍රබෝධ වේවා යපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු අපි වන්දනීය ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේට මේ අසිරිමත් මහා පුරුෂයාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් මහන්සේගේ දෙපා නම් දීමු සම්මා සම්බුද්ධ සරණයි යලිත් කියන්නේ කල්යාණ මිත්‍රකට පිං බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඉදොක් ඉදොක් තෙරුවන් සරණයි හැමදාම සාදු සාදු සාදු සාදු